සාර සාරෝග විනීතනීසං සන්නේත සාතං සුචි සාර දේසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ආරබත නිකමත යොංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං චාති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන් අවසරයි මේ දේශනාවේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ බුද්ධ ශ්‍රාවකයෙකුගේ පিত্র විෂය නැත්නම් පියාගේ උරුමය වශයෙන් සැලකෙන සතිපට්ඨානය සතර සතිපට්ඨානය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නටයි. ඉතින් මෙහිදී අපි ත්‍රිපිටකයේ තියෙන ග්‍රන්ථ ඇසුරු කරගෙන ගෞරවනීය විද්වත් ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවලින් ලබා ගත්තා වූ දහම් දැනුමත් අත්දැකීමත් උපයෝගී කරගෙන මේ දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. සතිපට්ඨානය ගැන කරුණෝ සඳහන් කරද්දී මුළු ත්‍රිපිටකය පුරාම මේ සඳහා කාරණා ඇතුළත් වන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. එහිදී විශේෂයෙන්ම දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් සතිපට්ඨාන සූත්‍රය අපට වැදගත් වෙනවා. ඒ අතර සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය කියලා එකක් තියෙනවා. ඒ සංයුත්තය පුරාම විහිදලා තියෙන්නේ සතිපට්ඨානයට සම්බන්ධ සූත්‍ර දේශනා. ඒ වගේම කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගයේ සතිපට්ඨාන කතා කියලා කොටසක් තියෙනවා. ඒ කොටසෙත් මේ ගැන කරුණ සඳහන් වෙනවා. ඒ වගේම සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුත්තේහි දීප සූත්‍රය ආදී සූත්‍ර රැසක සතිපට්ඨානට අදාළ කරුණු සඳහන් වෙනවා. ඊළඟට තවත් අපට වැදගත්ම උද්ෘතියක් විදිහට දක්වන්න පුළුවන් අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේහි සතිපට්ඨාන විභංගයේහි මේට අදාළ කරුණු රාශියක් ගොනු කරලා තියෙනවා. ඒ දේශනාවත් අපට වැදගත් වෙනවා සතිපට්ඨානට අදාළ කරුණු පැහැදිලි කර ගැනීමේදී. ඒ වගේම විභංග ප්‍රකරණයේහි ඥාන විභංගයේහි ධ්‍යාන ලැබීම පිළිබඳව කරුණු විස්තර වෙනකොට සෙහි සතිපට්ඨානට අදාළ විශේෂයෙන් සමත භාවනාවට අදාළ කරුණු රාශියක් එහි පද විදියට විග්‍රහ වෙනවා. ඒ කොටසත් වැදගත් වෙනවා. ඉතින් අපේ හාඳුරන් වහන්සේලාට මේ උද්දෘත අප සඳහන් කළේ සතිපට්ඨානට අදාළ කරුණු දැනගනිද්දී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට අපට වඩාත්ම පුළුල් අවබෝධයක් තියෙනට ඕන. ඒ නිසා සතිපට්ඨාන ගැන අධ්‍යයනය කිරීමේදී මේ කරුණු අප විශේෂයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. ඊට අමතරව අපට දැක ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයේහි ආනාපාන සති ආදී කරුණු විග්‍රහ කරන තැන්වලත් සතිපට්ඨානට අදාළ කරුණු සඳහන් වෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේහි ප්‍රධානතම ඉගැන්වීමක්, අප විසින් පුහුණු කළ යුතු කාරණයක්. සමස්ත බුදුදහම ගත්තොතින් අපට කාරණා දෙකක් විදිහට කියන්න පුළුවන්. ඒ තමයි සති සම්පජඤ්ඤය කියලා, සිහිය හා නුවණ දිනු කිරීම. මේක තමයි සමස්ත බුද්ධ ශාසනයම කියලා කියන්නේ. අන්නේ සතිය සකුණක්ගේ සූත්‍රයේ දැක්වෙනවා පියාගේ උරුමය වශයෙන්, නැත්නම් පිතෘ විෂය, නැත්නම් අපේ පියතුමා වන බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි, උන්වහන්සේගේ විශ්‍යාශේත්‍රෙහි වාසය කිරීමක් විදියටයි සතිපට්ඨානය දක්වන්නේ. ඒ වගේම අත්තදීප වැනි සූත්‍රවලදී දක්වනවා අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණං, ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා කියලා තමන්ගේ සිත නැත්තන් ධර්මය පිළිසරණක්, ප්‍රදීපයක් නැත්තන් දිවයිනක් කොට වාසය කරන කියන දේශනාවලදී මේ කොහොමද ධම නැත්තන් තමන්ගේ සිත පිළිසරණ කොට වාසය කරන කියන කාරණයේදී සඳහන් කරන්නේ සතිපට්ඨානය කියන කාරණය. යම්කිසි විත්තික අපි සතිපට්ඨානය තුළ වාසය කරනවා නම් අපට බාහිර ලෝකයෙන් දුක් කරදරෙන්නේ නැහැ. අභ්‍යන්තර මානසික පැත්තෙනුත් අපට දුක් පීඩා එන්නේ නැහැ. එනිසායි ධර්මයේ සඳහන් කරන්නේ සත්වයන්ගේ පිරිසුදු බව සඳහා, ශෝක පරිද්‍රවයන් ඉක්ම වීම සඳහා, දුක් දොම්නස් දුරු කිරීම සඳහා, ඥානය නැත්තම් පටිසම්පාද න්‍යාය දැන ගැනීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට සතිපට්ඨානය පැහැදිලි කරලා තියෙන්නේ. අනේ සතිපට්ඨානය කියන කරුණ පැහැදිලි කරද්දී අපට මූලික වශයෙන් කරුණු කිහිපයක් ගැන දැනුමක් තියෙන්නට ඕන. අද ලෝකයේ පුරාම මයින්ඩ්ෆුල්නස් කියන ඉංග්‍රීසි පදයෙන් මේ සතිපට්ඨානය විස්තර කරනවා. අපත් බොහෝ විට විවිධ ඉගැන්වීම්වල, විවිධ අධ්‍යාපන ආයතනවල නැත්නම් මනෝ ප්‍රතිකාර කරන ස්ථානවල මේ මයින්ඩ්ෆුල්නස් කියන එක දැක්ක ගමම අපි හිතන්නේ මේක බුදුදහමේ තියෙන එකමයි මේ කියන්නේ කියලා. අප එහෙම සඳහන් කරද්දී හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව මේ සතිය කියන එක බුදුදහම තුළ විග්‍රහ කළ තියෙන පදනම අපි දැනගන්නට ඕන. එනිසා බුදුදහමේ සතිය නම් ඒක සම්මා සතියමයි. ඒ සම්මා සතිය හැබැයි විවිධ ප්‍රභේද තියෙනවා. ලෞකික මට්ටමේ, ලෝකෝත්තර මට්ටමේ විවිධ ප්‍රභේද මේකේ තියෙනවා. හැබැයි සති කියන චෛතසිකය කුසලයක් විදිහටමයි දක්වන්නේ. එතකොට වර්තමානයේහි අපේ වෙනත් ආගම්වල හෝ වෙනත් ආයතනවල සතිය කියලා දේ කියනවා නම් බුදුදහමේ කියන සතිය කියන විග්‍රහයට ඒක ඇතුළත් කිරීමේදී අපි හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. එතකොට අපි දැකලා තියෙන බොහෝ විට mindful eating, mindful walking මේ වගේ පද විස්තර කරනවා. දහමට බැහැරයි මේව කියනවා. හැබැයි මේක බුදුදහමෙන් කියන මේ සති කියන චෛතසිකයද කියන එක ගැන අප හුඟක් කල්පනාවෙන් විමසලා බලන්නට ඕන. ඒකට හේතුව තමයි අපට හිතක් පහළ වෙනවා නම් ඒ හිතක් පහළ වෙන හැම අවස්ථාවකදීම පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකක්කතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර කියලා මේ කාරණා හතක් නැත්නම් අපි කියනවා සම්බකිත සාධාරණ චෛතසික කියලා මෙන්න මේ හතක් පහළ වෙනවා. ඒක හැම සිතක් සමගම පහළ වෙන චෛසික විදිහට දක්වනවා. එතෙන්දී මෙන්න මේ මානසිකාර කියන පදය තමයි අපි බොහෝ විට වෙනත් ස්ථානවලදී මේ සති කියන පදයෙන් විවහාර කරන්නේ. එතකොට ඒක හොඳ කුසලයක් එක ගියොත් ඒක යෝනිසෝ මානසිකාරයක් වෙනවා. අකුසලයක් එක ගියොත් ඒක අයෝනිසෝ මානසිකාරය වෙනවා. ඒ නිසා සති චෛසිකේ එනවනම් ඒක කුසලයක්මයි. හැම කුසලයක් සමගම යෙදෙන චෛතසික හතරක් තියෙනවා. ඒ තමයි සද්ධා, සති, හිරි, ඔත්තප්ප. මෙන්න මේ චෛතසික හතර සාමාන්‍යයෙන් කුසලයක් එක යෙදෙනවා. ඒ සමග ප්‍රඥාව යෙදෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ හතර බොහෝ විට යෙදෙනවා. ඒ වගේම ඊට සම්බන්ධ වූ අනෙකුත් සෝබන චෛතසික, අලෝභ, අදෝසාදී සෝමන චෛතසිකත් තේත් එක යෙදෙනවා. එතකොට මෙන්න මේ සතිය ගත්වතින් බුදුදහමේ කතා කරන්නේ ඒක සම්මා සතිය විදියට. අන්නේ සම්මා සතිය කියන එක ආරියසංගික මාර්ගයේ එන කරුණක් විදියටයි දක්වන්නේ. ඒක හුදකලාම දක්වන එකක් නෙවෙයි. ඒ සතිය නිතරම සම්මා දිට්ඨි පුරේජවන් කියලා සඳහන් කරනවා. ඒ වගේ මේ සම්මා සතිය නිතරම සම්මා දිට්ඨි සම්මා වායාම කියන දෙකත් එකයි යන්නේ. සතිය යම් කිසි තැනක තියෙනවා නම් සම්මා දිට්ඨිය තියෙනවා, සම්මා වායාමයේ තියෙනවා. මේකට හොඳම සූත්‍ර උද්ෘතය තමයි මහාචත්තාරිසක සූත්‍රය. මහාචත්තාරිසක සූත්‍රයේ දැක්වෙනවා කිසියම් අංගයක් අරිෂ්ඨංග මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ හැම තැනම නිරතුරුව යෙදෙන කාරණා කීපයක්. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ කාරණා තුන එකටයි යන්නේ. මෙන්න මේ කරුණ අපි මුලදීම දැනගන්නට ඕන. අන්න ඒ සම්මා සතිය තෙන්දි තීරණය වන්නේ අපි කොයිතරම් දුරට සම්මා දිට්ඨිය ලබා ගත්තාද කියන කාරණේ මත. සම්මා දිට්ඨි ලෞකික මට්ටමේ නම් ඒ මට්ටමට අපිට සම්මා සතිය තියෙනවා. ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර මට්ටමෙන් චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ පාදක කරගෙන සුතමේ පඤ්ඤාය ලබාගත් විවරක් නම් එපමණට අපට සම්මා සතිය ඉහළ මට්ටමින් තියෙනවා. ඊළඟට ඒ සම්මා සතිය චිත්ත සමාධියත් එක්ක නැත්තම් ධ්‍යාන මට්ටමින් අර්පණා හෝ උපචාර මට්ටමේ සමාධියත් එක්ක නීවරණ දුරු කරන මට්ටමින් ඒ මට්ටමටම සතිය දිනු වෙනවා. අන්නේ සතිය මාර්ගඵල ලැබීම දක්වාම නිර්වාණ උපදේ සාක්ෂාත් කිරීම දක්වාම වර්ධන වෙන ආකාරයක් දක්වනවා. මෙන්න මේ සතිය වැඩිම තීරණය වන්නේ කොයිතරම් දුරට අප ධර්ම ශ්‍රවණය කරාද කියන කාරණිය මත. නැත්තම් දුකේ හට ගැනීම හා නිරෝධයේ කොයිතරම් දුරට අපි දැනගත්තාද කියන කාරණිය මතයි සතිය කියනක තීරණය වන්නේ. අන්නේ සම්මාදිට්ඨිය ලෞකික මට්ටමේ නම් ඒ මට්ටමට අපේ සතිය උපයෝගී කරගෙන සමාධියටපත් වෙනවා. නමුත් අපට ධර්මයේ විශේෂයෙන්ම අභිධර්ම පිටකයේහි විභංග ප්‍රකරණයේහි සතිපට්ඨාන විභංගයේ දැක්වෙනවා යම්කිසි ශ්‍රාවකයෙක් සමතේ වැඩුවත් ඒ සමතේ වඩන්නේ ඔහු නිකන් නෙවෙයි ප්‍රථම බෝධියේ සාක්ෂාත් කිරීම සඳහා නැත්තම් සෝතාපන්න වීම සඳහා වෙනත් විදිහකින් කියනවා නම් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කිරීම සඳහා යොහෝ සමතය වඩන්නේත් අන්නේ සමතය විදර්ශනාවට පාදක කරගෙන ඔහු වඩන්නේ. අන්නේ සමාධිය සීලයක් එක් යන සමාධියක්. සීලය පතිට්ඨාය කියපු විදිහට සීලය පිළිටලා ඒක සමාධි සංවර්ධනක සීලයක් බවට පත් කරගෙන ඒ තුළින් සමාධිය ලබාගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතා භූතං පජානාති කියපු විදිහට සමාධිමත් චිත්ත සිසිතින් ලෝක යථාර්ථය නැත්තං ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී සමුදේ වැය නැත්තං අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔහු නුවණින් බලනවා. අන්නේ ප්‍රතිඵල විදිහට තමයි අපට ඉහළ ඥානයන් වලට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මා මේ සඳහන් කරේ මුලදීම සතිපට්ඨානයේ මූලික සැකස්ම ගැන. ඉදිරියට අපි මේ කරුණු ටිකෙන් ටික මුල ඉඳලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ දේශන අතරේදී අප නිතර භාවිත කරන සූත්‍රය තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය අප භාවිත කරන අතරේදී ඊට උපකාරවත් වන කෙටි සූත්‍ර ගණනාවක් අපට දැක ගන්න පුළුවන් සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේ. ඒ අතරත් විශේෂයෙන්ම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. විභංග නමින් සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේන විභංග සූත්‍රයේ මෙහිදී වැදගත් වෙනවා. එතෙන්දී භාගවතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. එහිදී කාරණා තුනක් දක්වනවා සතිපට්ඨාන සම්බන්ධව. මේ කාරණා තුන මෙහිම බෙදලා සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයවත් සැබවීම දැක ගන්න නැහැ. අන්නේ නිසා අපි යම්කිසි ධර්ම කරුණක් निराකරණය කරගැනීමේදී ත්‍රිපිටකය ආශ්‍රයෙන්ම ගන්නට අපි උනන්දු වෙන්නට ඕන. එතෙන්දී අපට සමහර කුඩා දේශනාවලින් ලොකු පණිවිඩයක් ඉස්මතු කරනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේහි සතිපට්ඨානයේ කියන තනි පදයෙන් විතරක් විග්‍රහ කරලා තියෙන මේ ඉගැන්වීම විභංග සූත්‍රයේදී කොටස් තුනකට බෙදලා තියෙනවා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියලා. විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන, ධර්මයේ ගැඹුරින් දේශනා කරන සහ පුහුණු කරන, පුහුණු කරවන ස්වාමීන් වහන්සේලා විදියට සතිපට්ඨානට අදාළ කරුණු සඳහන් කරද්දී මෙන්න මේ දේශනය අපි හොඳින්ම කියවලා තියෙනට ඕන. මහා සතිපට්ඨාන සූත්‍රයේ තනි පදයක් විදියට සඳහන් කරලා තියෙන සතිපට්ඨානය මෙහිදී කොටස් තුනකට දක්වලා තියෙනවා. ඒ තමයි පළවෙනි එක සතිපට්ඨානය, දෙවෙනි එක සතිපට්ඨාන භාවනාව, තුන්වෙනි එක සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. සතිපට්ඨානය කියලා කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථාන හතරෙහි සිහිය පිහිටුවීම. ඒකට කියනවා ආයෝහන ලක්ෂණ කියලා. සම්මුති සත්‍ය තුල ඉඳගෙන වඩන සමත භාවනාව තමයි මේකෙන් මේ කියන්නේ. සතියේ මුල් අවස්ථාව. අන්නේ සතිය දිනු කරාට පස්සේ හිත සමාධිමත් වුණාට පස්සේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි සමුදේය බැලීම කියනවා සතිපට්ඨාන භාවනා කියලා. ඒකට පදනම් වන්නේ විදර්ශනා නුවණ. ඒ විදර්ශනා නුවණේදී සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට අර කායානුපස්සනාදී හතරෙම හට ගැනීම හා නිරෝධය බලන කියලා තියෙනවා. ඒක විදර්ශනා භාවනාව. මුලින් සඳහන් කරපු සතිපට්ඨානය අපට සමතේ විදියට මෙතෙන්දි ගන්න පුළුවන් මේ සූත්‍රයට අනුව. සතිපට්ඨාන භාවනාව කියන එක විදර්ශනාවට සම්බන්ධයි. ඒක හේතුඵල ධම නුවණින් බලන එක. ඊළඟ තුන්වෙනි කාරණය තමයි සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. ඒ කියන්නේ අරහත්ගේ මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙන්. අන්නේ සම්මා දිට්ඨියේ පෙරට කොටයි මේ ගමන් මඟ වැඩෙන්නට ඕන. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය දැන ගැනීම, නැත්නම් හේතුඵල ධම දැන ගැනීම, නැත්නම් පටිසම්පාදයේ තේරුම් ගැනීම, වෙනත් විදිහකින් කියනවා නම් රූප ආදී ස්කන්ධ පංචකයෙහි සමුදය වේ තේරුම් ගැනීම. අන්නේ සම්මා දිට්ඨියේ පෙරට කොට යන සම්මා සංකප්ප සම්මා වාචාදී මෙන්න මේ අංග 8 සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව ප්‍රතිපදා විදියට සඳහන් කරනවා. මෙන්න මේ දේශනෙන් අපට පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙක් බුදුදහමේ කියපු විදියට යථා බුද්ධේන දේශිතා කියපු විදියට සතිපට්ඨාන වඩනවා නම් අන්නේ වැඩීමේදී මෙන්න මේ කාරණා තුනේ වෙනස පැහැදිලිව දැනගන්නට ඕන. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද කියලා දැනගන්නට ඕන. මෙන්න මේ කරුණ වලින් අපට පැහැදිලි වෙනවා සතිපට්ඨානය කියන එක ඒ නමින් ඉංග්‍රීසි වලින් කියනවා නම් මයින්ඩ්ෆුල්නස් කියන පදයෙන් බොහෝ දෙනෙක් සතිය කියන පදය අද විවහාර කරනවා කලහට ඒක බුදුදහමෙහි ඇතුළත් වන සතිපට්ඨානයට ඇතුළත් වෙනවාද කියන එක අප හොඳින් විමසලා බලන්නට ඕන. නමුත් කෙසේ හෝ යම්කිසි කෙනෙක් විවිධ බලාපොරොත්තු සඳහා මේ භාවිත කරනවා නම් ඒක වටිනවා. සිහියෙන් ඉන්න එක ඒක එක අතකින් ඒකාග්‍රතාව වෙන්න පුළුවන්, නැත්නම් මානසිකාරය වෙන්න පුළුවන්. අවධානයෙන් ඉන්නවා නම් විශේෂයෙන් වර්තමානයේ හිත තියලා යම්කිසි කෙනෙක් අවදිමත්ව කල්පනාවෙන් ඉන්නවා නම් ඒ ඉන්න මොහොතේ ඔහුගේ හිතේ කලබල ගතිය අඩු වෙලා හිත ටිකක් තැම්පත් වෙනවා. ඒක යම්කිසි විදියක මානසික ආතතිය කලමනාකරණය කිරීම සඳහා යම්කිසි දෙයක ප්‍රතික්‍රමයක් විදියට සඳහන් කරනවා. අනිත් අතින් පාසල්වල දරුවන්ට සති මාත්‍රයේ කියලා වර්තමානයේ ශ්‍රී ලංකාවෙත් උගන්වනවා. අන්න ඒකේ ආරම්භය තමයි මෙතනින් සනිටුහන් කරන්නේ. එතෙන්දි වන්නේ අවධානය කියන එක නැත්තම් මානසිකාරය කියන එක දිනු කිරීම තමයි එතෙන්දි වෙන්නේ. ඒකෙන් අර දරුවන්ගේ තියෙන කලබල ගතිය අඩු වෙලා විශේෂයෙන් පාඩමට අධ්‍යාපනයට අවධානය කීකරු බව යොමු කිරීම සඳහා ඒක ප්‍රයෝජනවත් දෙයක්. මෙතනින් ආරම්භ වන මේ සතිය නැත්තම් මානසිකාරය කියන එක එයාට පස්සේ කාලෙක බුදුදහමේ ගැඹුරු සතිපට්ඨානය කරා එන්නට පදනමක් වෙනවා. ඒ නිසා කෙසේ හෝ සතිපට්ඨානය කියන වචනෙන් හරි යම්කිසි කෙනෙක් මේක සුළුවෙන් හෝ ආරම්භ කරනවා නම් අපි ඒක අගය කරන්නට ඕන. එහෙම පටන් ගන්න දේ තමයි පස්සේ කාලේ මේක හොයාගෙන අවිල්ලා බුදුදහමේ ගැඹුරුම තැනට යන්නට එයාට මේ මූලික පදනමක් වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි මූලික වශයෙන් සතිපට්ඨානයේදී කියන අදහස් කළේ. ඊළඟ කාරණය තමයි මේ සතිපට්ඨානය තමයි අපට වඩාත්ම සතුටෙන් ඉන්න තියෙන ක්‍රමය. දුකෙන් නිදහස් වෙන තියෙන ක්‍රමය. කෙලෙස් වලින් හිත පිරිසුදු කරගන්න තියෙන ක්‍රමය. ඥානෙ ලබා ගන්නට, නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදාව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානය වඩනකොට අනිත් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය වඩනකොට සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරේෂ්ණික මාර්ග කියන මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම සම්පූර්ණ වෙලා අවසාන වශයෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නට මේ උපකාරයක් වෙනවා. මෙන්න මේ සතිපට්ඨානය සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවලදී ස්ථාන ගණනාවක පැහැදිලි කරනවා. සතර සතිපට්ඨානය තුල කරුණු හතරක්ම විදිහට දක්වනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම පහේ සති ඉන්ද්‍රිය වශයෙන් දක්වනවා. ඊළඟට සති බල විදිහට දක්වනවා. ඊළඟට සති සම්බොජ්ජංග සම්මා සති කියලා මාර්ගාංගයක් විදිහට මේක දක්වනවා. මෙන්න මෙහෙම දිනු කරන මේ සතිය ගැඹුරට යනකොට ධ්‍යාන මාර්ගඵල මට්ටමට යනකොට සඳහන් වන්නේ විශේෂයෙන්ම සති සම්බොජ්ජංගය සහ මාර්ගාංගයක් විදිහට දක්වන සම්මා සතිය. ඒ ඔස්සේ ගිහිල්ලා තමයි මාර්ගඵල ලැබීම විස්තර කරන්නේ. ඉතින් මෙන්න මේ සතිපට්ඨානය පුහුණු කිරීමේදී නිතරම ධර්මයේ සඳහන් කරන කාරණයක් තමයි සංයුත්තනිකායේ සූත්‍ර ගණනාවක දැක්වෙනවා ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියලා. ආරම්භයේදීම කුසල ධම්මේ පිරිසුදු බව ඇති කරගන්න ඕන කියලා. සතිපට්ඨානය වඩනවා නම් ඒ වඩන්න කලින්ම පිරිසුදු කරගන්න ඕන කාරණා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සීලය පිරිසුදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්නට ඕන. දැක්ම ඍජු වීම කියලා කියන්නේ මනා වූ සම්මාදිටියක් ඇති කරගන්නට ඕන. අන්නේ සම්මාදිටිය ඇති කරගන්න විවිධ ක්‍රම ධර්මයේ තුල දැක්වෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේහි සම්මාදිටි සූත්‍රයේහි සම්මාදිටියට පත්වෙන කරුණු 16ක් දක්වනවා. කුසල අකුසල ගැන දැන ගැනීම, ආහාර ගැන, සත්‍ය ගැන, ජරා මරණ ආදී පරිසම්පාදයේ අංග 12, ආශ්‍රව, මෙන්න මේ කරුණු දැන ගැනීමෙන් සම්මාදිටියට පත් වෙන්න පුළුවන් කියලා. ඊළඟ සංයුතනිකය කිංසුක කොහොම සූත්‍රය දැක්වෙනවා. යම්කිසි කෙනෙක් ඇස්කන්න ආසාදී ආයතන 6හි සමුදය වැය ස්පර්ශ ආයතන 6හි හට ගැනීම නිරෝධය දකිනවා නම් ඒ තුලුණු සම්මාදිටියට පත් වෙනවා කියලා. ඊළඟට ඒ සූත්‍රයම දැක්වෙනවා ස්කන්ධ පංචකයේ සමුදය දැනගත්තත් පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගේ හට ගැනීම වැයවීම දැක්කත් යම්කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන කාරණේ දැනගත්තත් යම්කිසි කෙනෙකුට සම්මා දිටිට පත් වෙන්න පුළුවන් කියලා. අපි අහලා තියෙනවා න්‍යාය 1000ක් තියෙනවා කියලා සම්මා දිටිට පත් වෙන්න. විවිධ ආකාරයේ න්‍යාය වලින් සම්මා දිටියට පත් වෙන්න පුළුවන්. සම්මා දිටිය කියලා කියන්නේ මොකද්ද? සැබවින්ම ගත්තොතින් කෙටියම ගත්තොතින් දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන පැහැදිලි දැක්ම. මෙන්න මේ දැක්ම බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී විවිධාකාරයෙන් දේශනා කළ තියෙනවා. ධම්මචක්ක සූත්‍රයේදී පස්වග මහණුන්ට යම්කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කළේ මේක. අස්සජේ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහිමයන් වහන්සේට යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ වාහ කියන ගාථාවෙන් දේශනා කළේ මේ දැක්ම මේ සම්මාදිටියමයි. බාහ්‍ය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං දිට්ඨේ දිට්ඨමතං ආදි වශයෙන් දේශනා කළේ මේ දර්ශනයමයි. ඇතැම් අවස්ථාවල සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්ත ආදි වශයෙන් දේශනා කළේ මේ දර්ශනයමයි. ඇතැම් තැනක භාග්‍යතුන් වහන්සේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදි වශයෙන් දැක්ුවෙත් මේ කාරණයමයි. අනුපද සූත්‍රයනි දේශනාවලදී අහොත්වා සම්බන්ති හොත්වා නබවිස්සති වශයෙන් දක්වන්නේ මේ කාරණයමයි. ඇතැම් තැනක ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං නොහෝති කියලා දේශනා කළෙත් මේකමයි. ඇතැම් තැනක ඉමස්ස උප්පාදාය දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති කියලා දේශනා කළෙත් මේ කාරණයමයි. ඇතැම් තැනක දීර්ඝ විස්තරයක් විදියට දේශනා කරන අවිජ්ජාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥානං කියලා අනුපූර ප්‍රතිපදා විදියට, අනුපූර විදියට පරිසම්බදාංග දේශනා කළෙත් මේ කාරණයමයි. ප්‍රතිලෝම විදියට අවිජ්ජායත්වේ අසියස විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා දේශනා කළෙත් මේ දර්ශනයමයි. ඉතාම කෙටියෙන් අපට තේරෙන විදියට කියනවනම් දුක හටගන්නේ කොහොමද, දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන කාරණිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය. අපි එක විමසලා බලමු කොහොමද වෙන්නේ කියලා. දුක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වෙලාවක දුක හටගන්නව නම් ඒ දුක හටගන්නේ අවිද්‍යා සාගතව ඉන්න කෙනාටමයි, ප්‍රඥාවෙන් ඉන්න කෙනාට දුක හටගන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද මේ ප්‍රඥාව ඇති කරගන්නේ? කොහොමද අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? කෙටියම කිව්වොතින් අප ඇහැන් රූපයක් බලනකොට ඇහැ රූපයට පතිත වෙලා චක්කු විඤ්ඤාණය හටගෙන චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියන මෙන්න මේ ස්කන්ධ ටික හටගන්නව විපාක මට්ටමින්. අන්නේ විපාක මට්ටමෙන් හටගන්න ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච දේ අරබයා සංඥා වේදනා දෙක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්නකොට තමයි අපේ රූපයක් තේරුම් ගන්නේ. ඇහෙන් රූපයක් දැක ගන්න පුළුවන්. හැබැයි රූපය වඩාත්ම හඳුනාගන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාවේදී නෙවෙයි. චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති කියන මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි ඒක තේරුම් ගන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා අපි හිතන්නේ මේ තේරුම් ගන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාවේදීම කියලා. චක්කු විඤ්ඤාණයෙන් වර්ණ රූපේ විතරයි එන්නේ. ශබ්ද රූපයෙන් සෝත විඤ්ඤාණයට ශබ්ද රූපේ විතරයි ගැටෙන්නේ. අනිත් ඒවත් එහෙමයි. අප යමක් තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවෙන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ අවස්ථාවෙන් යමක් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න බෑ. ජහන විභංගයේදී ඒ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. න පංචේ විඥානේහි කිංච ධම්මං පටිවිදානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. මෙන්න මේ චක්කු විඥාන ආදී විඥාන පහේ යමක් සම්පූර්ණම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න නිතරම සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය කී විදියට මනෝ විඥාන මට්ටමේදී තමයි යමක් තේරුම් ගන්නේ. මනෝ විඥාන මට්ටමේදී යමක් තේරුම් ගන්න විතරක් නෙවෙයි, ඒ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ ටික ඇස, රූපය, චක්කු විඥාන ආදී මේ ස්කන්ධ සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච තැනක තමයි මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ අපේ නොදැනීම කියන්නේ මොකද්ද? අපේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න මොහොතේදී අපි හිතන්නේ රූපය මේ මොහොතේ තියෙන රූපය තමයි මම මේ තේරුම් ගන්නේ කියලා. එතකොට වෙන්නේ අපේ හිත අර බාහිර රූපය තුල බැස ගන්නවා. රූපය තුල හිත බැසගත්තා නම් ඒ රූපේ ඊට එන ජරා, ව්‍යාධි, මරණ ටික අපිට බාර ගන්න වෙනවා. දුක හටගන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ මාර්ගයේ ගියොත් අපි මේකට කියනවා මිච්ඡා ප්‍රතිපදාව කියලා. ඒත් එක්ක අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මේ පටිච්චසමුප්පාදයංග ටික ගොඩ නැගිලා අවසන් වන්නේ ජරා මරණ වලින්. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකින වෙලාවේදී වන්න රූපයට පතිත වෙනවා. ඒක තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවෙන්. මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥාණය, රූප සංඥා, රූප සංචේතන, චක්කු සම්පස්සජා වේදනා කියන මෙන්න මේ විපාක මට්ටමේ සියලුම කරුණෝ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා කියලා දැනගත්තොත් අපි අපේ හිත බාහිර රූපේ බැසගන්නේ නැහැ. බාහිර රූපේ බැසනු ගත්තොත් අපි ජරා මරණත් විඳින්නේ නැහැ. අවිජ්ජායත් වේවාසියසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් මෙන්න මේ දුක් නිරෝධය සාක්ෂාත් කරනවා. මෙන්න මේ දුක හටගන්න විදියට කියනවා මිච්ඡා ප්‍රතිපදාව කියලා. දුක නිරුද්ධ වෙන ක්‍රමයට කියනවා සම්මා ප්‍රතිපදාව කියලා. මෙන්න මේ දුකේ හට ගැනීම නිරෝධය පෙන්වා දීම තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම අනුශාසනය වුණේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අතීතේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොනවද? දුකත් දුකේ නිදහස් වීමත් විතරයි කියලා. වෙනත් විදිහකින් කියනවා නම් අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුපාදේ හටගන්න විදියත් ඒ පටිච්චසමුපාදේ නිරෝධය කරන විදියත් නැත්නම් නිරෝධ සත්‍යයත් සමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. කෙටියෙන් කියනවා නම් දුකත් දුකේ නිරෝධයත් තවත් විදියකින් කියනවා නම් චතුරාර්ය සත්‍යය. දුක කියනකොට දුක සත්‍යයි දුක සමුදය සත්‍යයි දෙක මේ පැත්තට දාන්න පුළුවන්. නිරෝධය කියනකොට නිරෝධ සත්‍යයි නිරෝධගාමිනී පටිපදා සත්‍යයි කියන මෙන්න මේ දෙක දෙක දෙක දෙපැත්තට බෙදන්න පුළුවන්. මෙන්න මෙතෙන්දි තමයි අපි ශ්‍රද්ධාව හටගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි අපේ ශ්‍රද්ධාව නිර්මාණය වෙන අවස්ථාව. සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගන්න අවස්ථාව තමයි අපි මේක තේරුම් අරගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගත්තට පස්සේ මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව හටගත්තනම් මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාවෙන් කියලා දැනගත්තොත් අන්නේ විශ්වාස කරන පමණට ශ්‍රද්ධාව පිහිටනවා. ශ්‍රද්ධාව පිහිටිය පමණට විරිය, සති, සමාධි, ප්‍රඥා කියන අනිත් ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ආදී ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව හරියට හටගත්තොත් කොයිතරම් වීරියක් හටගන්නවාද කියන එක ධර්මයේ සඳහන් වෙනවා. මේ වීරිය සම්මස්නහර ඇට ඇට මිදුළු කරා මේකේ ශක්තිය කිඳා බහිනවා කියලා. ඒ තරම් ජවයක් ඇති වෙනවා මේ දුකෙන් නිදහස් වෙන ඕන කියලා. ඇහැට දකින රූපය ගැන නියම අවබෝධයක් නොතිබ්බොත් බාහිර රූපේ හිත බැස ගන්නවා. හිත බැසගත්තා කියලා කියන්නේම අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අපටයි නිදහසක් නැහැ. මෙන්න මේක මුලින් දැනගත්තනම්, දැනගත්තු ප්‍රමාණයට ශ්‍රද්ධාව හටගත්තනම්, ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මෙන්න මේක තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ ගියොතින් අපට මේ ජීවිතේ වඩාත්ම ඉක්මනින්, වඩාත්ම සාර්ථකව, සාන්දෘෂ්ටික, අකාලික විදියට ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය. වෙනත් විදිහකින් කියනවා නම් මෙන්න මේ දර්ශනය සම්මාදිට්ඨිය, දිට්ඨි සම්පදාව, මනා දැක්ම ඇති කරගත්තු පමණට, ඒ ශ්‍රද්ධාව හටගත්තු පමණට අපට මේ ලෝකයේ කරන දේවල් අතරින් වඩාත්ම ඉක්මනින් දුක්ඛ නිරෝධයට නැත්තම් ආධ්‍යාත්මික සුවයට මානසික සතුටට පත්වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගත්තොත් ඇති කරගන්න ප්‍රමාණයට වීරිය ඇති වෙනවා. මොකද්ද වීරිය කියලා කියන්නේ? අකුසලයෙන් මිදෙන්නත් කුසල කරන්නත් යන උත්සාහය. අන්න ඒ සම්මා වායාමය ඇති වුණා නම් සම්මා සතිය පිහිටනවා. සම්මා සතිය පිහිටුවා නම් සම්මා සමාධියට ටිකෙන් ටිකපත් වෙනවා. මෙන්න මේ වායාම සති සමාධිය කියන කාරණා තුනට අරහත්ක මාර්ගයේ කියනවා සමාධි ස්කන්ධය කියලා. නැත්තම් මේකට කියනවා අදි චිත්ත කියලා. මේක හුදකලාම යන එකක් නෙවෙයි. මේක නිතරම සම්මාදිට්ඨි පුරේජවම් සම්මාදිට්ඨියේ පෙරමුණේ කොට යන්නටම ඕන. බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨි වැදගත්කම ස්ථාන රාශියකදී අවධාරණය කළා තියෙනවා. මේ දැක්ම තමයි සියලුම කෙලෙස් ප්‍රහීණ කරන හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. දුකේ හට ගැනීම හා Nirodhe දකින කෙනාටයි ආශ්‍රයන්ගේ ශේවීම පනවන්නේ, එහෙම නොදන්න කෙනාට නෙවෙයි කියලා. මෙන්න මේ දර්ශනය ලබා ගන්න අපි සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගෙන නැත්තම් පොතපතක් කියවලා. මෙන්න මේ සුතමේ පඤ්ඤාව ලබාගෙන අපි අන්නේ සුතමේ පඤ්ඤාව ජීවිත යථාර්ථයක් බවට පත් කරගන්න ක්‍රමය අතර පාලම තමයි සතිය, සතිපට්ඨානය, සතර සතිපට්ඨානය නැත්තම් සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේක දැනගත්තට විතරක් බෑ. මේක දැනගන්න එක හරියට අපි ගමනක් යනකොට ලිපිනේ දැනගන්න වගේ දෙයක්. අපි ගමනාන්තයේහි ලිපිනේ දැනගත්තට විතරක් ගමන යන්නේ නෑ. නමුත් ගමන යන්න ලිපිනේ අවශ්‍යයි. ලිපිනේ ගන්නකම් අපි ගමන ආරම්භ කරන්නේ නෑ. අන්නේ වගේම තමයි මේ ආධ්‍යාත්මික ගමන දැනගෙන යන ගමනක් නොදැන යන ගමනක් නෙවෙයි. මේ ගමන අවසානයේ ගමනාන්තය දක්වාම අපි යන ලිපිනේහි ගෙදර අංකය දක්වාම හවුස් නම්බර් එක වෙනකම් අපි දැනගන්නට ඕන. මොකද්ද හවුස් නම්බර් එක කියලා කියන්නේ? ස්පර්ශ නිරෝධයට හිත තිබීම. නැත්තම් අනිමිත්ත ශුන්‍යත අපහිත මට්ටමට පත්වීම. නැත්තම් රාගක්කේ දෝසක්කේ මෝහක්කේ. නැත්තම් නාම රූප පිළිසින දැනගෙන නාම රූප වලින් නිදහස් වීම. නැත්තම් යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සාචිද්දසේ ජටං කියන මෙන්න මේක තමයි අපේ ගමනාන්තය, අපි යන ලිපිනය, අපේ ඇඩ්‍රස් එක, ඩෙස්ටිනේෂන් එක. මෙන්න මේ ගමනාන්තය සුතමේ පඤ්ඤාවෙන් මනවින් අසා දැනගත්තු කෙනාට පැනවෙන මාවත තමයි සම්මා සතිය, සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක තනි අංගයක් නෙවෙයි, ඒක ආරස්ඨංගික මාර්ගයේ අංගයක්. ඒක සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදියට සම්මාදිට්ඨියේ පෙරමුණ යන්නට ඕන. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තු පමණට සම්මා සංකප්පය, යහපත් සංකල්පනා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන මේ සංකල්ප ඇති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත ඇති වෙලා සම්මා ජීවය තුළින් සීල ස්කන්ධය සම්පූර්ණ කරගෙන වායාම සති සමාධිය ඔස්සේ මෙන්න මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කළා. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙච්ච කල්හි අර තමා කලින් අසා දැනගත්තු ධර්මකාරණා අනිත්‍ය දුක් අනාත්ම නැත්තම් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම තමයි යථා භූතේ දකිනවා කියලා කියන්නේ. මෙන්න මේ කරුණ ටික තමයි මූලික වශයෙන් සතිපට්ඨානට අදාළ කරුණ විදියට අපට දක්වන්න පුළුවන් කාරණා. ඊළඟට තමයි මෙන්න මේ කරුණ ටිකෙන් හොඳට පොහසත්ව තමයි අපි ඊළඟට මහා සතිපට්ඨාන සූත්‍රයට සැබවින්ම පිවිසෙන්නේ. මේ කරුණ ටික නොදැන අපි සතිපට්ඨාන සූත්‍රයත් අතර ගත්තොත් අපි හරියට අර ගමන් මඟ විස්තරය දන්නේ නැතුව වාහනයට නැගලා වාහනේ පදවගෙන යනවා වගේ වැඩක්. බොහෝ විට අපි දන්නේ නැහැ මේ ගමනාන්තය මොකද්ද? ඒ ගමනාන්තය දක්වා යන මාර්ගයේදී මඟ සලකුණු මොනවද? ඒ කිසිවක් නොදැන අපි එකපාරම සතිපට්ඨාන සූත්‍රය පුහුණු කරන ගන්නවා. නමුත් එතෙන්දී අපට සාර්ථක අවසානයට යන්න අපහසු වෙන්නේ මෙන්න මේ මූලික දැනුම අපේ නැති නිසා. විශේෂයෙන්ම දුක හටගන්නේ කොහොමද? දුක නිරෝධ වන්නේ කොහොමද කියලා දැනගෙන දුකෙන් නිදහස් වීම සඳහා අවංක උත්සාහයක් ඇති වුණා නම් ඔහුට මේ ධර්ම මාර්ගයේ යෑම කරදරයක් පීඩාවක් නෙවෙයි, ඔහුට සතුටක් මේක. ඔහු මේ ගමන යන්නේ ඉතාම සන්තෝෂයෙන්. මේ හැම දෙයක්ම කායනුපස්සනාව කරත්, වේදනුපස්සන වැඩුවත්, චිත්තානුපස්සන වැඩුවත්, ධම්මානුපස්සන වැඩුවත් මේ හැම අංගයකදීම ඔහුගේ කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වෙන පමණට ධර්මයේ සම්දිට්ඨික අකාලික බව ප්‍රකට වෙනවා. ඒ ලක්ෂණ ප්‍රකට වෙච්ච තරමට ජීවිතයේ සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට ආයි ධර්මය ප්‍රැක්ටිස් කරනවා. ධර්මය ප්‍රැක්ටිස් කරනකොට ආයි සතුට වැඩි වෙනවා. සතුට ලැබීමයි ධර්මය ප්‍රැක්ටිස් කිරීමයි දෙක දිගින් දිගටම අඛණ්ඩව ගමන් කරනවා. මෙන්න මේක පටන් ගත්ත මොහොතේ පටන්ම හුස්ම ගැනීමේ ඉඳන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා අපේ සියලුම කටයුතු සිදු කරන්නේ ඔහු ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ. මෙන්න මේ කරුණුත් එක තමයි ඔහු කරන හැම දෙයක්ම කරන්නේ ඔහුගේ අර අවසානයේට ගමනාන්තයට බාධාවක් නොවන විදියටයි ඔහු සිතවිල්ලක් සිතුවත් හිතන්නේ, වචනයක් කතා කරත් කතා කරන්නේ, කායිකෝ දෙයක් කරත් කරන්නේ, ජීවනෝපායක් රැකියාවක් කළත් කරන්නේ, උත්සාහයක් කළත්, සිහිය පිහිටුවත්, හිත සමාධිමත් කළත් ඒ සියලුම දේවල් කරන්නේ අර අවසාන ඉලක්කයේ හිතේ තියාගෙන, ෆයිනල් ගෝල් එක, ඩෙස්ටිනේෂන් එක හිතේ තියාගෙන අන්නේ ආධ්‍යාත්මික ඉලක්කයට බාධාවක් හිරිහැරයක් ඇති නොවන විදියටයි ඔහු තමගේ ජීවිතයේ සියලුම කායික, වාචසික, මානසික දේවල් සංවිධානය කරගන්නේ. ඒ විතරක් නෙවෙයි. ධර්මය ඉතාම පැහැදිලිව දක්වනවා. ඇතැම් සූත්‍රවල සඳහන් වෙනවා, වෙනත් ආගමික අය අපේ ස්වාමීන් වහන්සේලා දෙස බලලා කියනවා, වෙනත් ආගම්වල අය බොහොම රූක්ෂ වෙලා, කෙට්ටු වෙලා, මොහොන ඈලි මෑලි වෙලා ඉන්න අය අතුරින් මේ තථාගතයන් වහන්සේගේ, ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉතාම ප්‍රසන්න මොහොනේ යුක්තව ඉතාම ලස්සනට පිරිසිදුවට සංවරශීලීව කටයුතු කරනවා කියලා. මේක බුද්ධ ශ්‍රාවකයන්ට ලැබෙච්ච ලොකු ගෞරවයක්. ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට කරපු විශේෂ ඇගයීමක් මේක වෙනත් ආගමික අය. අන්න ඒකට හේතුව තමයි මේ ධම්මගේ යන්නේ ඔහු සතුටෙන් යන්නේ. සතුටෙන් යන ගමනේදී සතුට හෝ භුක්ති මිදිමින් යන්නේ. දානයක් දෙනකොට පීති මුදාරං වින්දති දාතා ඔහු සතුට වෙනවා. සීලයක් රකිනවා නම් තමා රකින සීලපද ගැන සතුටක් ඇති වෙනවා. ඒ සීලේ සීල අනුසුති භාවනාව බවට පත් කරගෙන සමාධි සංවර්ධනික සීලයක් බවට පත් කරගන්නවා. ඔහු සමාධිය වඩනවා නම් ඒ සමාධිය වැඩීමේ ප්‍රතිඵලයක් විදියට විතක්ක, විචාර, පීති, සුඛ මේව ධානාංග විදියට ඔහු අත්විඳිමි යන්නේ. ඔහු තවත් ගෙහෙල්ලා බොජ්ජංග වඩන අවස්ථාවේදී සතේ ධම්මවිචය, විරිය ළඟට පීති, පස්සද්ධි කියන මෙන්න මේ ප්‍රීතිය විඳිමි යන්නේ. මෙහෙම ගිහිල්ලා අවසන්ට ගියාට පස්සේ ඔහු වඩාත්ම ඉහළම ප්‍රීතියකට එන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය මට්ටමට ගියාට පස්සේ ඔහුට බාහිර ඕනම ස්ථානිස රූපයක් තමන් කැමති විදියට පාලනය කරන්න හැකියාව අතරන් තමයි ඔහු මේ ආධ්‍යාත්මික ගමන නිවාටපත් කරන්නේ. ඔහුට නොපිළිකුල් දෙයක් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, පිළිකුල් දෙයක් නොපිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් කැමති නම් උපේක්ෂාවෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. මෙන්න මේ මට්ටමටම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන තමන්ගේ සියලුම ක්‍රියාවලිය තමන්ට කැමති විදියට හසුරවන්න පුළුවන් මට්ටමට මේ ධර්මය තුලින් ඔහු ගන්නවා. අනිත් දේ තමයි ඔහු බාහිර කිසිම කෙනෙක් කෙරෙහි යැපෙන මට්ටමට එන්නේ නැහැ. අපි මේ ගමන ආරම්භ කළේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. නමුත් අවසානට යනකොට බුද්ධ රත්නය කියන්නේ ධර්මය තමයි. බුදුහාමුදුරුවෝ ධර්මයමයි ගුරුවරය කරගත්තේ. ධර්මය කියන්නේ ධර්මය, සංඝයා කියන්නේ මේ ධහමේ ප්‍රතිමූර්තිය. අපි අවසාන වශයෙන් එන්නේ ධම්මදීපාදික විහෙරද ධම්මසරණ අනන්‍ය සරණ. ආනන්ද හාමුදුරන් වහන්සේ තාම වැදගත් ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කල්හි මගේ කල්යාණ මිත්‍ර සැරුත් ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනිවන් පාපු කල්හි දැන් මට පරණ මිත්‍රයන් නැහැ. අලුත් මිත්‍රයෝ මට පරණ මිත්‍රයෝ වගේ ඉතර යාළුත් නැහැ. අන්න ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රයන් පිරිනිවන් පාපු කල්හි මට තියෙන එකම රැකවරණය මේ සතිපට්ඨානය, මේ කායගත සතිය කියලා. ඊළඟට සඳහන් කරනවා හරියට කුරුල්ලෙක් වැස්ස වෙලාවේදී කූඩුවට ඇවිල්ලා නිවිසනසෙල්ලේ නොතිමි ඉන්න වගේ මමත් මේ කායගත සතිය නැමැති කුරුළු කූඩුවට ඇවිල්ලා නිදහසේ වාසය කරනවා කියලා. සරුත් මාහිමයන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේදී ආනන්ද මාහිමයන් වහන්සේ බොහෝම සංඝයකට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ආනන්ද, බාහිර කෙනෙක් සරණ යන්න එපා. ඔබ ධර්මයෙන්ම පිළිසරණ කරගෙන ඉන්න. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්නවා කියන්නේ සතර සතිපට්ඨානය තුල වාසය කරන කියලා. අන්න ඒ සතිපට්ඨානය වඩන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. අන්නේ සතිපට්ඨානය වැඩීමේදී ප්‍රධාන වශයෙන් අපට ආකාර දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන විදියට අපේ සියලුම කායික වාචික මානසික ක්‍රියාවලින් සතිපට්ඨානයට අනුගතව සිද්ධ කිරීම. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් ධර්මයේ තුල සඳහන් කරනවා ඒ කායනුපස්සනාවෙන් ආනාපාන සතිය පාදක කරගෙන ආනාපාන සතිය ක්‍රම 16කට සිද්ධ කරලා සතර සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමයක්ත් තියෙනවා. ආනන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රයනි සූත්‍රවලදී මේ ආනාපාන සතියේ ක්‍රම 16 දැක්වෙනවා. එහිදී විශේෂයෙන්ම ආනන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයෙන් දේශනල දක්වනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම්, හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම්, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න එහෙම වූ එකම දහමක් තියෙනවා කියලා. මොකද ඒකම දහම, ඒකම දහම තමයි ආනාපාන සතිය කියන කාරණාව. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩනකොට සත්තබොජ්ජංගෙ වැඩෙනවා. සත්තබොජ්ජංගෙ වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. දැන් අපි බලමු ප්‍රධාන වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය අපේ හාඳුරන් වහන්සේලා නිතර පරිශීලනය කරන සූත්‍රයක්. අපි ඒකේ හැම අංගයක්ම විස්තරාත්මකව කියන්න අවශ්‍ය නැහැ. කෙටියෙන් කියනකොට මම හිතන්නේ මේ හාඳුරන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. අපේ නිතර අහන්න අඩුවෙන් ලැබෙන කාරණා තමයි මුලදි විස්තර කළේ. දැන් මෙතන ඉඳන් අපි සඳහන් කරන්නේ අපි නිතරම අහන අපට හුරු පුරුදු කාරණා ටික. අනේ කරුණෝ කෙටියෙන් කියනකොට මම හිතන්නේ හැම දිනාටම පැහැදිලිව විස්තරාත්මකව හිතට එයි, තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක එච්චර අමාරුවක් නෑ. ඒ නිසා අපි මේ කාරණා ටිකක් වේගෙන් මෙතන ඉඳලා කියනවා අපට කාලය ඉතුරු කරගන්නත් අවශ්‍ය නිසා. සතර සතිපට්ඨානයේ ආරම්භ වන්නේ කායගත සතියෙන්. නැත්තම් කායනුපස්සනාවෙන්. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙන්න මෙතෙන්දී අප තේරුම් ගත යුතු කාරණා ටිකක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය පනවන්නේ මොහොකටද කියන කාරණය. සතර සතිපට්ඨානය පනවන්න හේතුව තමයි අපේ ජීවිතය තේරුම් ගන්න. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි ඇහැට රූපයක් දකිනවා කියන්නේ මේ ස්කන්ධ පංචකයක හටගෙන නිරුද්ධ වීම. මෙන්න මේක නොතේරිච්ච නිසා අපි අපට ඇහැට රූපයක් පේනකොට අපේ හිත මේක දන්නේ නැති නිසා අපි බාහිර රූපය තුල බැසගෙන ඉන්නේ. බාහිර රූපයේ අප තේරුම් ගන්න මොහොතෙහි අපේ අභ්‍යන්තර ලෝකයේ විපාක මට්ටමේ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙලා අපි ඊට පස්සේ නව කර්ම මට්ටමෙන් ඒක තේරුම් ගන්න හිතන අවස්ථාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි අපට මේ සතර සතිපට්ඨානෙ වඩන කියලා තියෙන්නේ. කායනුපස්සනා වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනුපස්සනා වඩනකොට වේදනාස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට විඥානස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට වෙනවා. තවත් විදිහකින් ගත්තොත් කායනුපස්සනා වඩනකොට අසුභේ සුභ විපල්ලාසය දුරු වෙනවා. වේදනුපස්සනා වඩනකොට දුක්ඛේ සුඛ විපල්ලාසය දුරු වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට අනිත්‍යේ නිට්ඨ සංඥාව දුරු වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට අනාත්මේ ආත්ම සංඥාව දුරු වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් කායනුපස්සනා වඩනකොට කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා. වේදනුපස්සනා වඩනකොට ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට විඥාන ආහාරය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට මනෝ සංචේතන ආහාරය ප්‍රකට වෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය පිරිසිදු දකින්නට සතර ආහාරය තේරුම් ගන්නට නාම රූප පිරිසිදු දැනගන්නට සතර විපල්ලාසය දුරු කරනටයි අප මෙන්න මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ. ඒ ආරම්භ වන්නේ කායනුපස්සනාවේ කොටස් 6කින්. මේ කායනුපස්සනාවට කායගත සතිය කියලාත් කියනවා. විශේෂයෙන් පටික්කුල මනසිකාරයට කායගත සතිය කියලා කියනවා. ඒ අතර මේ අංග 6ටම ආනාපානය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නවසීවතික කියන කායනුපස්සනාවේ මේ කොටස් ටිකට කියනවා කායගත සතිය කියලා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කායගත සති කියලා වග්ගයක් තියෙනවා. අන්න ඒ වග්ගයේ විශේෂයෙන්ම කියවලා බලන්න. යම් කිසි කෙනෙක් කායගත සතිය වඩනවා නම් ඔහු අමෘතය පානය කරන කෙනෙක්. කායගත සතිය වඩන්න ප්‍රමාද කරනවා නම් ඔහු අමෘතය වඩන්න ප්‍රමාද කරනවා කියලා සඳහන් කරනවා. කායගත සතිය බුදුදහමේ විශේෂයෙන්ම වර්ණනා කරපු මාතෘකාවක්. ඒ අතරනුත් විශේෂයෙන්ම ආනාපාන සතිය කියන මෙන්න මේ කායගත සතිය කොටස බුදුදහම තුළ විශේෂයෙන්ම වර්ණනා කරලා තියෙනවා. ජීවිතේ ලස්සන දකින්න කැමතිනම්, සතුට විඳින කැමතිනම් විශේෂයෙන්ම මේ කායගත සතිය කොටස්, ඒ අතරත් විශේෂයෙන්ම ආනාපාන සතිය පුහුණු කරන්න අපට අවශ්‍ය වෙනවා. අන්නේ ආනාපාන සතිය වැඩිීමේ අවසාන ප්‍රතිඵලය දක්වනවා. මොකද්ද ප්‍රතිඵලය? ආනාපාන සතියෙන් හිත ඉහළටම සමාධිමත් කරගෙන ඔහු කෙලෙස් දුරු කරගත්තනම් ඔහුට ඕනෑම නොපිළිකුල් දෙයක්, ඉෂ්ට දෙයක් නැත්තම් ලස්සන දෙයක් අවලස්සන විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම පිළිකුල් දෙයක් අවලස්සන අනිෂ්ට දෙයක් ඉෂ්ට විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ ඉෂ්ට අනිෂ්ට දෙකම දුරු කළා අවශ්‍ය නම් උපේක්ෂාවෙන් එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. මෙන්න මේ රිසල්ට් එක ඇත්තටම අපි දන්නවා නම් අපේ ජීවිතයේ බාහිර කිසිම දෙයක් වෙනස් කරන දෙයක් නැහැ. අපේ සම්පූර්ණම අපේ සංඥාව, අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරන විතරයි තියෙන්නේ. අන්නේ සංඥාව වෙනස් කරන්න තියෙන ප්‍රධානතම කමඨහන තමයි සතිපට්ඨානය. ඒ සතිපට්ඨානෙත් ආනාපාන සති කමඨහන. විශේෂයෙන්ම දීප සූත්‍රය වැනි සූත්‍ර, ඒ වගේම මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රය, ඉන්ද්‍රිය භාන සූත්‍රය, මේ වගේ සූත්‍රවලදී මේ සතිපට්ඨානේ ඉන්ද්‍රිය සංවරය ආනිසංස ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. මෙන්න මේ ගමන් මාර්ගයේදී මහා සතිපට්ඨාන සූත්‍රය වඩද්දී අපි එකාතකින් කයෙහි ආස්වාස ප්‍රස්වාසය ගැන සිත පිහිටවනවා. ඊට පස්සේ යාම් ඉම් හිට ගැනීම, ඉඳ ගැනීම, සැතපීම් කියන ඉරියව්ව හතරේ සිත පිහිටවනවා. ඊට පස්සේ අභික්ඛන්තේ පටික්ඛන්තේ කියපු විදිහට මේ අපි කරන කායික සියලු ක්‍රියාවල් වල සිත පිහිටවනවා. ඊට පස්සේ කෙස් ලොම් නියදත් ආදී මේ කුණප කොටස් ගැන සිත පිහිටවනවා. ඊළඟට ධාතු මනසිකාරයේ විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපල හිත පිහිටවනවා. ඊළඟට උද්දමාතක විනිලක ආදී මේ ශරීරයේහි මරණයෙන් පස්සේ සිදුවන අවස්ථා ගැන සිත පිහිටවනවා. මෙන්න මේ සිත පිහිටුවීම මේක සතිපට්ඨානය, මේක සමතය. මෙන්න මෙතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. මෙන්න මේක හරියට යම්කිසි කෙනෙක් තේරුම් නොගත්තොත් ඔහු හිතනවා මේ ධාතු වල හිත පිහිටුවන්නේ ඇයි, මේ ධාතු කියන්නේ වෙනස් වෙන දෙයක්, මේ ධාතු නෙවෙයි ජීවිත යථාර්ථය කියලා තරක විතරක වලට එන්න පුළුවන් කෙනෙක්. දැන් සමහරට මේ හාමුදුරු වහලා ඇති මෛත්‍රී භාන වඩනකොට සමහර අය කියනවා සීල සත්ත්ව සුවපත්ත්වවා කිව්වහම මේ පුද්ගල සංඥාව දිනු වෙනව නේද? ඒ නිසා මෛත්‍රී භාන වැඩිම ප්‍රතිඵල නෑ නේද කියලා සමහර කෙනෙක් තර්ක කරනවා. මෛත්‍රී භාවනා හෝ මේ කායනුපස්සනාව දැක්වෙන කිසියම් කමඨහනක් අපි වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේ සමත කමඨහනක් විදියටයි වඩන්නේ. සමත කමඨහනකට අපි හිත තියන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන. සම්මුති සත්‍ය කියන්නේ පරමා සත්‍යට සාපේක්ෂව ගත්තොත් සත්‍යක් නෙවෙයි. ඒ උනත් අපි හිත තියන්නේ අර ලෝකෝත්තර දර්ශනීය සුතමේ පඤ්ඤාවෙන් අසහා දැනගෙන අපි අවසාන ඉලක්කයට යන්නයි, හිත සමාධිමත් කරගන්නයි, කාමච්ඡන්ද ආදී නීවරණ අඩු කරගන්නයි අපි මේක කරන්නේ. අන්න ඒ තැනදී වෙනත් ආගම්වලය සඳහන් කරනවා අපිත් මෛත්‍රී වඩනවා, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකිනුත් මෛත්‍රී වඩනවා, අපි දෙගොල්ලම සමානයි කියලා. ඇතැම් තැන්වල බොජ්ජංග ගැනත් ඒ වගේ සඳහන් කරපු අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනෝ නෑ, මේ සම්බුද්ධ ශාසනයේ සමතය වෙනස්. මොකද්ද වෙනස? ඒ වෙනස තමයි විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමී. විවේකය, විරාගය, නිරෝධය සහිතව නිවනට නැඹුරු කොට නිවන අවසාන ඉලක්ක කරගෙනයි අපි සමතය වඩන්නේත්, අපි සීලය වඩන්නේ. සීලය නෙවෙයි අපි අවසාන ඉලක්කය, සමාධිය නෙවෙයි අපි අවසාන ඉලක්කය. අපේ ඉලක්කය විද්‍යා විමුක්තිය, විදර්ශනාවෙන් සාක්ෂාත් කර ගැනීම. අන්න යන ගමනේදී සමතය අපි වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන. සම්මුති සත්‍ය කියන්නේ සැබෑ සත්‍යයක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාස ගත්තත් ඒක කායික කොටසට යන එකක්. ගමන් බිමන් ගත්තත් ඒකත් කායට සම්බන්ධ එකක්. අපි කරන කටයුතු ගත්තත් ඒවත් කායට සම්බන්ධ දේවල්. ධාතු මනසිකාරය ගත්තත්, පටිකූල මනසිකාරය ගත්තත්, සීවතික වලට අයිති ශරීරයේ කොටස් ගත්තත් ඒ හැම තැනදීම සම්මුති සත්‍ය තුලයි ඉන්නේ. නිරුද්ධ වෙච්ච රූපේ ඇති දෙයක් හැටියට අරගෙන තමයි අපි මේ හිත සතිය සහ ඒකාග්‍රතාවය දිනු කරන්නේ. ඒක අපි කරන්නේ හිත සමාධිමත් කරගෙන, නීවරණ දුරු කරගෙන අවසාන ඉලක්කයට එන පාසුවක් සඳහායි. මෙන්න මේ කායනුපස්සනාව යම්කිසි කෙනෙක් හිත සමාධිමත් කරගත්තනම්, අන්නේ සමාධිමත් වෙච්ච හිත පාදක කරගෙන හුට ඕනනම්, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදී වශයෙන් ඔහුට විදර්ශනා පැත්තට යොමු වෙන්න පුළුවන්, සතිපට්ඨාන භාවනා වඩන්න පුළුවන්. නැත්තම් මේ කය සම්බන්ධ දේවල් සිද්ධවන්නේ ආහාරයෙන් ඇහැදෙච්ච කය නිසා, ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා. මේ කයෙහි සමුදය බැලීම නම් වූ විදර්ශනාව නැත්තම් සතිපට්ඨාන භාවනාව දිනු කරන්න පුළුවන්. මෙන්න මෙතනින් හිත සමාධිමත් වුණාට පස්සේ තවදුරටත් උට ආනාපාන සතිය ආදී භාවනා කමඨහනක් පාවිච්චි කරමින් තවදුරටත් හිත සමාධිමත් වෙනකොට ඔහුට වේදනා ගැන ප්‍රකට වෙනවා. අර කයේ ස්වභාවය ටිකක් යටපත් වෙලා දැන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා සාමිස සුඛ නිර්ාමිස සුඛ සාමිස දුක්ඛ නිර්ාමිස දුක්ඛ සාමිස අදුක්ඛම සුඛ නිර්ාමිස අදුක්ඛම සුඛ ආදී සැප දුක් උපේක්ෂාදී වේදනා ගැන ප්‍රකට වෙනවා. චක්ක සංපස්සජා වේදනා රූප සංපස්සජා වේදනා ආදී මේ වේදනා හුට ප්‍රකට වෙනවා. අන්නේ වේදනාවත් පස්ස සමුදයා වේදනා සමුදියෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දැකලා ඒකත් විදර්ශනා පැත්තට හරවනවා. මෙහෙම කාලයක් සිට සමාධිමත් කරනකොට වේදනාවක් ටිකක් යටපත් වෙලා ඊළඟට විඥානය ප්‍රකට වෙනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තංติ පජානාති. වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තංติ පජානාති. සදෝස වීත දෝස සමෝහ වීත මෝහ මහග්ගත අමහග්ගත සවුත්තර අනුත්තර සමාහිත අසමාහිත සංකිට්ඨ පික්කිට්ඨ විමුක්ත අවිමුත් ආදී වශයෙන් ඔන්න විඥානයේ ස්වභාවයත් හොඳට තේරෙන ගන්නවා. හිත සමාධිමත් වෙන්න ඒ විඥානයේ හට ගැනීම නිරෝධය දකිනවා. නාම රූප සමුදයා විඥාන සමුදයෝ නාම රූප නිරෝධහ විඥාන නිරෝධෝ. මේ විඥානේ හටගත්තේ නාම රූප නිසා. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය දකිනවා. ඊළඟට තවදුරටත් උවරාණා පනසති ආදී කමඨහන පාවිච්චි කරමින් භාවිත කරමින් තවදුරටත් හිත සමාධිමත් වෙනවා. වෙනකොට උට නීවරණ ටික පේන්න ගන්න දැන් හොඳට. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තියෙනකොට තියේ කියලා දන්නවා. නැති වෙනකොට නැති වෙනවයි කියලා දන්නවා. නෝපන් නීවරණ ඉපදෙන හැටි දන්නවා. උපන් නීවරණ දුරු වෙන විදියට දන්නවා. නෝපන් නීවරණ නැවත නොයපදෙන විදියට හොඳ අවධානයෙන් ඉන්නේ. තවත් හිත සමාධිමත් වෙනකොට දකින හැම රූපයක් පාසම හෝ දකින්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති. මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරෝධය දකිනවා. තවත් ඉදිරියට යනකොට හිත සමාධිමත් වෙන්න ඌට සතේ ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම ඌට ඊටාම ප්‍රකට වෙනවා. තියෙන සම්බොජ්ජංග තියෙන බවක් දන්නවා. නැති සම්බොජ්ජංග දැන් නැති බවක් දන්නවා. නෝපන් බොජ්ජංග ඉපදෙන හැටි දන්නවා. උපන් බොජ්ජංග දිනු වෙන හැටිත් උ හොඳ අවධානයෙන් දැන් ඉන්නේ. තවත් ඉදිරියට යනකොට ඔහු මෙතෙක් කලක් අසහා දැනගෙන හිටිය චතුරාර්ය සත්‍ය සුතමේ ප්‍රඥාවෙන් අසහා දැනගෙන හිටිය චතුරාර්ය සත්‍ය උට වඩාත්ම ප්‍රකට වෙනවා. දැන් හිත සමාධිමත් වෙනකොට ඉදන් දුක්ඛාන්ති අතා භූතං පජානාති. මේ දුකයි කියලා දන්නවා. දුකට හේතුව තෘෂ්ණාව කියලා දන්නවා. ඒ තෘෂ්ණාව පිහිටන ස්ථාන උදකිනවා. එහෙනම් චක්කුන් ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේ සාතන්හා උපජ්ජමාන උපජ්ජති එත්තනි විසමාන නිවසති. මෙස්කන්නා සාදි ආයතනවල තෘෂ්ණාව හටගන්න ආකාරය උදකිනවා. දුක නිරුද්ධ වෙනවා නම් එත්තේ සාතන්හා නිරුජ්ජමාන නිරුජ්ජති එත්ත පහියමාන පහියති. දුක නිරෝධය දකිනවා. ඊළඟට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ සම්මා දිට්ඨිය ආදී කරුණු හොඳට ඔහු ප්‍රත්‍යක්ෂ කරගෙන අර සම්මා දිට්ඨියෙන් සම්මා වායාමෙන් සම්මා සතියෙන් පටන්ගත්තු මේ ජීවිතය හිත සමාධිමත් වෙන්න සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනකොට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ කරුණ ටික සියල්ලක්ම එක පෙළට ඉහළම තලයකට ඔහුට එසවෙනවා. අන්නේත් එක්කම ක්‍රමානුකූලව ඔහුගේ ප්‍රඥාව දියුණු වීමේ ප්‍රතිඵල විදියට සක්කාය දිට්ඨිය ආදී මුලදී ඕරම්භාගයේ සංයෝජන ක්‍රමෙන් දුර වෙලා ඊට පස්සේ මාන උද්දච්ච ආදී උද්ධම්භාගයේ සංයෝජන ප්‍රහිණ කර මට්ටමට ගමන් කරනවා. මේ ප්‍රතිඵල විදියට ඔහු යක්ඛ පඨවේ චාපෝච තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා භූත රූපේ හිත පිහිටන්නේ අභ්‍යන්තර නාමයන් තිනොත් නිදහස් වෙනවා. යත්ථ නාමංච රූපංච අසීසං උපරුජ්ජති පාටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජටං කියලා සඳහන් කරනවා. මේ නාම රූප දෙකම හො ප්‍රහීන කරන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන විස්තරය. ඊට අමතරව තවත් විශේෂ ක්‍රමයකට දැක්වෙනවා ආනාපාන සති සූත්‍රය ඔස්සේ හිත සමාධිමත් වෙනකොට ඒක දිගටම කුසල ආරමුණු වලින්ම සතර සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමයක් තියෙනවා. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියන අවස්ථාවෙන් පටන් අරන් දීර්ඝ රස්ව සබ්බ කාය පරිසංවේදී පස්සම් භයං කාය සංකරං ආදී වශයෙන් ගිහිල්ලා පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී පස්සම් භයං චිත්ත සංඛාරම් මට්ටමින් දිනු වෙලා චිත්ත පරිසංවේදී අබ්බේප්පමෝදයං සමාධං විමෝචයං කියන මට්ටමින් දිනු වෙලා අවසාන වශයෙන් හිත ඉහළටම සමාධිමත් වුණාට පස්සේ ඔහුට බලන්න තියෙන්නේ අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. මෙතන තමයි මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉහළම දියුණුව කියලා කියන්නේ. මෙන්න මේ දියුණුවට පත්වෙච්ච කෙනාගේ ලක්ෂණය ස්වභාවය ඉතාම ලස්සන උපමාවකින් සංගුතනිකායේ කිංසුකෝපම සූත්‍රය විස්තර කරනවා. ඒ සූත්‍රය නම කිංසුකෝපම. කිංසු කියන්නේ කැලගහට, කැලගහේ උපමාව තියෙන සූත්‍රය. මේ සූත්‍රයේ ලස්සන උපමාවක් දක්වනවා. මොකද්ද? එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරයේ දොරටු හයක් තියෙනවා. දොරටු හයේ මුරකරුවෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ හැම පාරකින්ම පාරවල් 6කින් නගර මැදට යන පාරවල් තියෙනවා. කිසියම් දූතයෝ දෙන්නෙක් ඉන්නවා. දූතයෝ දෙන්නෙක් කිසියම් පණිවිඩයක් සත්‍ය වූ පණිවිඩය ඒ ලෙසම අරගෙන දොරටුවෙන් ඇතුළු වෙලා මාර්ගයේ දිගේ ගිහිල්ලා නගරයේ මැද හතරමං හන්දියේ ඉන්න මුරකාරයෙක් ඉන්නවා. ඒ මුරකාරයට මේ පණිවිඩය දීලා ඒ විදිහටම පණිවිඩය ඔහුට බාර දීලා නැවත ගිය පාරෙන්ම අර දොරටුවෙම වෙනවා. මේක ලස්සන උදාහරණයක්. නගරයක් තියෙනවා. නගරයේ දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු 6ේ මුරකාරයෝ ඉන්නවා. යන්න පාරවල් තියෙනවා. දූතයෝ දෙන්නෙක් කිසියම් පණිවිඩයක් අරගෙන අර පාර දිගේ ගිහිල්ලා නගරයේ මැදින් නගර හිමියාට පණිවිඩය දීලා ගියපු පාරෙම නැවතෙනවා. මොකක් ගැනද මේ කියන්නේ? මේ කියන්නේ අපේ ජීවිතය ගැන. ආධ්‍යාත්මිකව ඉහළටම දිනුවෙච්ච කෙනෙක්ගේ ලක්ෂණය මේකෙන් කියන්නේ. මේ නගරය කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතය. අර දොරටු 6 කියන්නේ ස්කන්ධ ආසාදී දොරටු 6. නගරයේ මැද හතරමං හන්දියේ ඉන්න මුරකරුව කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සැකසෙච්ච පුද්ගලයා තුල ක්‍රියාත්මක වන විඥානය. විඥානයයි නගර හිමියා නගරයේ මැද ඉන්න. අර දූතයෝ දෙන කියන කාටද? සමති විදර්ශනා දෙකට. එයා යන මාර්ගය තමයි අරසිංහ මාර්ගය. ගේට්ටුව දොරටුවේ ඉන්න කෙනා තමයි සතිය කියලා කියන්නේ. සමත විදර්ශනා නැමැති මේ දූතයන් දෙන්නා අපි කනට ශබ්දයක් ඇහුවනම් අන්නේ කනට ශබ්දයක් ඇහුණා කියන පණිඩේ අරගෙන ඔව් ආරසිංහ මාර්ගය තුල හිටියනම් ඔව් ඇතුළත් වෙන්නේ සතිය කියන දොරටු පාලයාගේ අදිශ්‍යන යටතේ ගිහිල්ලා ඔහු නගරයේ මැද ඉන්න නගර හිමියා නැවති විඤ්ඤාණයට බාර දෙනවා. කනෙන් ශබ්දයක් ඇහුවා. සුතේ සුතමත්තං ඒක එතනම නිරොද්දුනා කියලා පණිවිඩය දෙනවා. දීලා ගිහිපු පාරයම නැවතු වෙනවා. ඇහැට රූපයක් දැක්කනම් ඔහු මනසට යනකොට මනෝවිඤ්ඤාණයට යනකොට මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න මොහොතෙහි රූපය නිරුද්ධ වුණා කියලා පණිවිඩයයි. මේ ආරසිංහ මාර්ගයේ සමත විදර්ශනා ජීවය කරගෙන ඉන්න කෙනාගේ ලක්ෂණය. ඇහැට රූපයක් දකිනකොටම රූපය නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණයෙන් හඳුනාගත්තා කියලා දැනගත්තොත් අපේ බාහිර රූපය හොයාගෙන නැවත ලෝකයට එන්නේ නැහැ. ලෝකෙට එන්නේ නැහැ කියන්නේ ලෝකෙ පිහිටන්න තැනක් නැහැ. විඥානක් පිටියක් නැහැ. ඇසේවත්, රූපේවත්, චක්කු විඥානේවත්, චක්කු සංපස්සේවත් මේ විපාක මට්ටමේ කිසිම තැනක පිහිටන්නේ නැහැ. ඔහුට ඒක දිත්තේ දිට්ටමත්タン වෙලා තියෙනවා. එහෙම වුණානම් අර නගරයේ මැද කෙනාට පණිවිඩය දීම විතරයි කරන්න ඕන. ඔහු එතන ඉඳලාම නෝනින් දකිනවා දැන් වෙච්ච සිද්ධිය. බැරි වෙලාවත් මේ පණිවිඩය අරගෙන යන්නේ සති, සමාධි, විදර්ශනා කියන දෝතිව දෙන්න නොවේ නම් දොරටුවේ ඉන්නේ සිහිය පරික්ෂා කරන සැබෑ දොරටු පාලේ නොවුනොත් මොකද වෙන්නේ? ඇහැට දැකපු රූපي අරගෙන යනවා. පරීක්ෂා කරන කෙනෙකුත් නැහැ. ඔහු ආරක්ෂක මාර්ගයෙන් උත් නෙවෙයි ඉන්නේ. ඇහෙන් දැකපු රූපය හිතට ගන්නකොට ඔහු හිතන්නේ ඒ හිතට පේන රූපය දැන් බාහිර ලෝකයේ කොතන හරි තියෙයි කියලා. අර නගර මැද ඉන්න නගර හිමි ඇදගෙන වෙනත් දොරටුවකින් ඔහු එළියට එනවා. ඇහැට දැකපු රූපය ඔහු දැන් ගිය පාරෙන් නෙවෙයි එන්නේ. ඔහු කාය විඥානයේ පැත්තට එනවා. කයින් මේක අල්ලන්න පුළුවන් කියලා. ඔහු දැන් අර ඇහෙන් දැකපු රූපයේ නිරුද්ධ වෙච්ච බව දැනගෙන නොදැනගෙන ඔහු අතින් අල්ලන්න බලාගෙන ඔහු කාය විඥානයේ පැත්තෙන් ඇවිල්ලා ඊට පස්සේ ඔහු කයට බැස ගන්නවා. අර මුලදී නගරෙහි මෙලියට ගත්තේ නැහැ. දැන් මොකක්ද උනේ? දැන් ආයනසෝ මානසිකාරයේ අසති ආසම්බජඤ්ඤ විසින් අර නගර මැද හිමි හිටපු නගර හිමියා එළියට ගත්තා. ගත්තේ නිකන් නෙවෙයි. ඔහු බලෙන් අවිද්‍යාවෙන් එළියට අරගත්තා. ස්පර්ශ සමුදයන්තයට අරන් ගිහෙලා නිරුද්ධ වෙච්ච රූප ඇති දෙයක් හැටියට අරගෙන බාහිර රූපේ විඥාන ත්‍ිතියක් අරගෙන බාහිර රූපී ස්පර්ශ කරනවා. බාහිර රූපේ බැසගත්තොත් ඔහුට ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. මෙන්න මේ උදාහරණ ඉතාම ලස්සන උදාහරණයක්. සතිය කොයිතරම් පුහුණු කරන්න ඕනද කියන කාරණය. ඒ සඳහා තවත් උදාහරණයක් දක්වනවා. මේ සතිය කොයිතරම්නම් හැම මොහොතකම තියාගන්න ඕනද කියලා උපමාවකින් දක්වනවා. එක්තරා බොහොම අලංකාරවත් මිහිරි ගීත කියන නාටිකාංගනාවක් ඉන්නවා රැඟුම් පාන. අනේ නාටිකාංගනාව නාට්‍ය රංගනය කරන වේදිකාවක් අසලෙන් කෙනෙක් ගමන් කරනවා. කොහොමද? යම්කිසි භාජනයකට තෙල් පුරවලා කට දක්වාම තෙල් පුරවලා මේ අසංවරශීලී පිරිස නටන වේදිකාවක් මැදින් යම්කිසි කෙනෙක් මේ තෙල් පාත්‍රය අරගෙන යනවා. ඒ තෙල් පාත්‍රයේ පිටුපස්සෙන් කෙනෙක් එනවා කඩුවකුත් තියාගෙන. ඇයි කඩුවක් තියන් ඉන්නේ? එක තෙල් බිඳුවක් හරිය වැටුනොත් මේ කෙනාගේ ගෙල සිඳින්න බලාගෙන වදකෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උපමාව සතියත් අන්නේ වගේ භාවිත කරන්න. අපට මේ සතිය පුහුණු කරන්න වෙලා තියෙන්නේ බොහොම අසංවර සීලී පිරිසක් මැද. පොඩ්ඩක් හරි මේ සතිය ගිලිහුනොත් මාර්යා විසින් අපෝ දුකට හෙලනවා. අර කඩුවෙන් ගැලෙහි සිඳන කෙනාගේ මෙලොව ජීවිතේ විතරේ හානියක් වෙන්නේ. නමුත් අපි රාග දේශ වලට බැසගත්තොත් ඇතැම් විට කල්ප ගණන් අපට නිරේ දුක් විඳින සිද වෙනවා. අර තෙල් වාදිනේ අරගෙන අසංවර සීලී පිරිසක් මැදින් එක තෙල් බිඳුවක්වත් බිම දාන්න නැතුව යන සංවර සීලී සතිමත් තැනැත්තා වගේ බුදුහාඳුර අපට අනුශාසනා කරනවා. මේ ලෝකේහි අසංවර සීලී මිනිසුන් මැද මෙන්න මේ සතිය, සම්මා සතිය, සතිපට්ඨානය අකණ්ඩව භාවිත කරන්න කියලා. අන්නේ භාවිත කිරීමේ ප්‍රතිඵල ඉන්ද්‍රිය භාවනා නැමැති සූත්‍රයේ ඉතාම ලස්සනට විස්තර කරනවා. මේ සතිය දිනු කරලා ඉන්ද්‍රිය සංවර තියෙන කෙනා ඇහෙන් රූපයක් දකිනකොට ඔහුට අවිද්‍යාවෙන් ඉතාම සුළු වේලාවක් මුලා වෙන්න පුළුවන්. හැබැයි ඔහු හරියට ඇසි පියන ගහන මොහොතකදී ඒක තේරුම් අරගෙන වහාම ප්‍රිය අප්‍රිය බව දුරු කරලා හිත උපේක්ෂාටපත් කරගන්නවා කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අසුරු සැනක් ගහන මොහොතකදී ඔහු සංවර සීලී වෙනවා කියලා. නාසයට ගඳ සුවඳක් දැනලා ඔහුට ප්‍රිය අප්‍රිය දෙයක හිත බැසගත්තොත් ඒකෙන් දුරු වෙන ගත වෙන්නේ හරියට ඇලවෙච්ච නෙළුම් පතකට දාන වතුර බිඳක් ඉක්මනින් බිමට වැටෙන වගේ කාලයකදී ඔහු තමාගේ හිත සංවර කරගන්නවා කියලා. ඒ වගේම දිවට දැනෙන රසයකින් ප්‍රියා අප්‍රිය බවක් ඇති වෙනවා නම් ඒක දුර වෙලා හිත උපේක්ෂාය පිහිටවන්න උට ගත වෙන්නේ හරියට දිව කෙලවරේ තියෙන කෙල පිඬක් බිමට දාන තරම් ඉතාම සල්ප මොහොතකදී ඒත නැත්තා ඉක්මනින්ම හිත උපේක්ෂාවට ගන්නවා කියලා. කයට ඇතිවන යම්කිසි දෙයක් ස්පර්ශයේ හේතුවෙන් ඇතිවන ප්‍රියා අප්‍රිය බවක් ඇති වුණා නම් ඔහුට අවිද්‍යාව නිසා ඒක දුරු කරන්න උට ගත වෙන්නේ ඔහු ඊටාම සිහියෙන් ඉන නිසා හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් කෙටි කරන කෙටි කාත කරගත්තු වතක් දික් කර ගන්නා වගේ ඊටාම ස්වල්ප මොහොතකදී මේ තැනත්තා ඉක්මනටම මේක තේරුම් අරගෙන හිත උපේක්ෂාය පිහිටනවා කියලා. හිතට දැනෙන අරමුණක් ගැන ඇතිවන රාග දේශ දුරු වෙන උට ගත වෙන කාලය කොච්චරද සඳහන් කරන උපමාවක්. ගිනියම් වෙච්ච රත් පැහැවෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් ඊතාව ශනික වෙන් සිඳනා වගේ ඉක්මනින්ම ඔහු හිතේ උපේක්ෂාටපත් වෙනවා කියලා. මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා මේ කියන්නේ. ඊළඟට සඳහන් කරන සේක පුද්ගලයාගේ ලක්ෂණය. සේක පුද්ගලයා දකින්හන දේවල් වලින් ඔහුට කිසියම් විදිහේ ලෝභ දේශයක් හට ගන්නවා නම් ඉක්මනින් මේ කඩු වෙන ගත වෙනවා. ඔහු ඒ තුලින් අට්ටි යති හරායති jigochati කියලා කියනවා. මා වගේ සුතවස්සාවෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා ලැජ්ජාවට පිළිකුලට ඔහු හිරිගෙතේටපත් වෙලා ඉක්මනට ඒකෙන් අයින් වෙනවා. භාවිතේන්ද්‍රිය පුද්ගලයා නැත්තම් රහතන් වහන්සේ ගැන කියන්නේ උන්වහන්සේට චේතෝ විමුක්ති ඥාණයෙන් නැත්තම් පඤ්ඤා විමුක්ති ඥාණයෙන් උන්වහන්සේට අකෝපා චේතෝ විමුක්තියක් තියෙනවා. පෙරපස නොවී පිටල සිටන සිහියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්නේ තමන් කැමති විදියට. තමන් කැමති නම් ප්‍රිය දෙයක් ප්‍රිය විදියට මෙනෙහි කරන්න එහෙමත් පුළුවන්. ප්‍රිය දෙයක් අප්‍රිය විදියට පුළුවන් නම් එහෙමත් මෙනෙහි කරන්න පුළුවන්. අප්‍රිය දෙයක් අප්‍රිය විදියට ඕනනම් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. අප්‍රිය දෙයක් ප්‍රිය විදියට එහෙම මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රිය අප්‍රිය බව දෙකම දුරු කළොන උපේක්ෂාවෙන් සිය කරන්නත් පුළුවන්. උන්වහන්සේල වැඩිපුර මෙනෙහි උපේක්ෂාවෙන් ඉන්නේ සමහර කටයුතු කරන්න ගියපු වෙලාවේදී දැන් රෝගියෙක් වගේ කුෂ්ඨ රෝගියෙක් වගේ හාමුදුරු කෙනෙක් අසනේ වෙලා නම් ඒ උන්වහන්සේට පටික්කුල යපටික්කුල සංයේ විහෙරියන් කියපු විදියට පිළිකුල දෙනවා පිළිකුල මෙනෙහි කළා උන්වහන්සේට ඒක ඒ දේ කරන්න පුළුවන්. මේ වගේ උන්වහන්සේල සියලුම ආකාරයෙන් තමන් හිත වශී කරගෙන ඉන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය භානා සූත්‍රය තමයි වැදගත්. ඉතින් මෙන්න මේ විදියට මේ ධර්ම මාර්ගය මේ ප්‍රතිඵල විදියට අපට අපේ සසර අපි පැක්කා වූ ගුණ දහම් සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රමාණය අනුව අපර ටිකෙන් ටික කෙලෙසුන්ගෙන් දුර වෙන පුළුවන්. අප මේ ජීවිත කාලයේ පුරා උපරිම වශයෙන් අපට යන්න පුළුවන් උපරිමෙන් මේ සතියෙන් සම්මා සතියෙන් ඉදිරියට යන්නට ඒකාතකින් සතිය පිහිටුවලා සම්මුති සත්‍ය තුල පිහිටලා හිත සමාධිමත් කරගෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා කියන මේ ධානාංග එක මට්ටමකින් උපචාර විදියට ධානයේ ආසන්න මට්ටමට අනිත් අතින් ඒ අර්පණ මට්ටමට ධානාංග සම්පූර්ණ පිහිටන විදියටත් ඒ ටිකෙන් ටික ධානාංගත් අඩු වෙලා ඉහළ ධානවලටපත් වෙන මට්ට දක්වාත් පත්වීම දක්වාත් අපි මේ ගමන මග ඉහළට යන්නට ඕන. මේ ධාන වැඩින් ආදී සියල්ලක් මතු කරන්නේ අර ලෝකෝත්තර දර්ශනේ හිතේ තියාගෙන පඨමාය බෝධියාපත්තිය ප්‍රථම බෝධියට නැත්නම් ද්විතීය බෝධිය ආදී මේ මාර්ගඵල සාක්ෂාත් කිරීම සඳහායි මේ සමාධිය සමතය චිත්ත ඒකාග්‍රතාවය වඩන්නේ. හිත සමාධිමත් වෙන හැම මොහොතකම අර බාහිර ලෝකෙන් දුකේ නිදහස් වෙන ආකාරයේ දර්ශනෙන් වාසය කරනවා. ඉතින් මේක තමයි සතිපට්ඨාන සූත්‍ර අදාළ කරුණ ටික අපි කෙටියෙන් මේ දැක්කුවේ. තවත් අපට කියන කරුණු තියෙනවා ඉදිරියේදී අවස්ථාව ලැබුණොතින් අපි ඒ කරුණුත් විස්තර කරන්න බලාගෙන දැන් අපේ හාඳුරන් වහන්සේලාට අපි අවස්ථාව ලබා දෙනවා මේට අදාළ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මෙතෙක් වේලා බොහොම ඕනෑකමින් මේ දේශනෙට අහුන්කන් දීපු අපේ සියලුම ස්වාමින් වහන්සේලාට අපි ගෞරව නමස්කාරය පුද කරනවා. හැම දෙනා වහන්සේටම ත්‍රිවිධ රත්න ආශිර්වාද ලැබේවා. අපට ලැබිලා තියෙන කාලය හැටියට ටිකක් වේගවත් මේ කරුණ සඳහන් කළේ ඉතින් අපේ හඳුනන වහන්සේලට මේ දේශනේ මොනවා නැවත අහන්න පුළුවන්. ආලේ ගැටලු තැන් ඉක්මනින් කියපු තැන් පස්සේ නැවතත් අහන්නට අවස්ථාව තියෙනවා. ඒ වුණත් මේ සඳහන් කරපු කරුණු වලින් යම් සිතනක් නොතේරිච්ච තැනක් තියෙනවා නම් අපි දැන් අහන්නට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම විභංග ප්‍රකරණයේ තියෙනවා ඥාන විභංගය කියලා එකක්. අන්නේ ඥාන විභංගයේ ධ්‍යාන, සමාධි, සීල ආදී භාවනා ආදී කරුණට අදාළ පද විස්තර කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එකේ තේරුම මොකද්ද කියලා අවශ්‍ය නම් බලන්න ඒ උද්ෘතය. ඥාන විභංගයේ තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ මොකද්ද කියලා. ආතාවි කියලා කියන්නේ මොකද්ද? බික්කු කියන්නේ කාටද? ආදී හැම පදයක්ම ත්‍රිපිටකය තුලම විස්තර කරලා තියෙනවා. අපිට අපේ හිතේළු මොකුත් කියන අවශ්‍යතාවයක් නැහැ. එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක ඥාන විභංගයේ කියනවා මොකද්ද? නාසිකග්ගේ වාමුඛ නිමිත්තේවා කියලා. නාසයේ කෙළවරේ හෝ මුඛයේ ඉහළ ස්ථානයේ උඩුසොල්ලාශ්‍රිතව හිත තියාගන්න කියලා මේ කියන්නේ. ආනාපාන සතිය ආදී කමඨානක් වඩනකොට ආරම්භයේදී හිත තියාන ඕන තැනක් තියෙනවා. ඒක ආරම්භයේදී විතරයි දෙකටම තියාන ඕන කියලා එකක් නැහැ. එතනින් තමයි මේක ආරම්භ වෙලා ටික ටික ඉදිරියට යන්නේ. දැන් මම එක උදාහරණයක් මේ සඳහන් කළේ. භාවනා කියන එකේ තේරුම මොකද්ද? භාවනා කියන්නේ ආසේවති වණ්ඩේති කුසලේසු ධම්මේසු ආදි වශයෙන් මේ හැම පදයක්ම ලස්සනට විස්තර කරලා තියෙන එකේ තේරුම මොකද්ද කියලා. එනිසා විශේෂයෙන්ම විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයත් ඒ වගේම ඥාන විභංගයත් මේ දෙක හොඳට බලන්න. ඊළඟට පටිසම්මෙදා මග්ගයේ ඉතාම වැදගත් පොතක්. ඒකේ අපි ඉගෙන ගන්න බොහෝ කාරණා කොටස් වලට බෙදලා සතිපට්ඨාන කතා කියලා තියෙනවා, මෙත්තා කතා කියලා තියෙනවා, සතිපට්ඨානය, මෛත්‍රිය, ආනාපාන සති කතා මේ හැම දෙයකටම අදාළ ඉතාම වැදගත් කොටස් ඒකේ වෙන වෙනම විස්තර කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි අප යම්කිසි මාතෘකාවක් අධ්‍යයනය කරනකොට ඊට අදාළ ඇතැමිට දීඝනිකායේ සූත්‍ර තියෙන පුළුවන්. මජ්ක්‍ධිම නිකායේත් ඇතැමිට මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තියෙන පුළුවන්. ඊළඟට මේ හැම ප්‍රධාන මාතෘකාවක් සම්බන්ධයෙන්ම සංයුත්ත්‍ය බැගින් වෙන් කරලා තියෙනවා සංයුත්ත නිකායයි. සතිපට්ඨානට ඕන සතිපට්ඨාන සංයුත්තය. සත්‍ය චතුරාර්ය සත්‍යයේ සම්බන්ධයෙන් සත්‍ය සංයුත්තය. ධාතු ගැන නම් ධාතු සංයුත්තය. මේ වගේ එක එක කොටස් වලට සූත්‍ර පිටකයේ ආශ්‍රය යන්න පුළුවන් උපරිම විග්‍රහ ටික ඒ කොටස් වලට වෙන් කළ තියෙනවා. ඊටත් වඩා ගැඹුරට යන්න කැමති නම් ඊට පස්සේ අපිට විභංග ප්‍රකරණ ගන්න පුළුවන්. එතකොට පටිසම්පාදය ගැන අපට අවශ්‍ය නම් ඒකේ පටිසම්පාද විභංගය කියලා තියෙනවා. අපිට සතිපට්ඨානය අවශ්‍ය නම් සතිපට්ඨාන විභංගය කියලා තියෙනවා. ඒ වගේ ප්‍රධාන මාතෘකා හැම හේකරණටම තව දුරටත් ටිකෙන් ටික ගැඹුරට විවිධ පරයවලින් විස්තර කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි හැම මාතෘකාවක්ම විවිධ කෝණවලින් විස්තර කරපු තැන් ත්‍රිපිටකය තුල තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා හැටියට අපි පුලුවන් තරම් මේව පරිශීලනය කළ තිමුණුතින් අපට අපේ දේශනාවකදී සහ අපේ භාවිතයේදී ත්‍රිපිටකයෙන් අපට කරුණු ගන්න පුළුවන්. අපට අමුතුවෙන් හිතලා ගන්න දෙයක් නෑ ඇත්තටම. අපි හිතලා කියන දේ වරදින්නත් පුළුවන්. අපි හිතලා කියන දේ පෙළදහමට අනුගත වෙන්නට ඕන. ගුරුවරයෙක්ෙන් ඉගෙන ගත්තත් කමන්නේ, කුමන සම්ප්‍රදායකින් ඉගෙන ගත්තත් කමන්නේ. ඒයගෙන් අපට අධ්‍යයනය ලැබෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන ඒ කියන කරුණ පෙළදහමට කොච්චර ගැලපෙනවද කියලා. සූත්‍ර විනය දෙකට අපි ගලපලා බලන්න ඕන. ධම්ම විනය දෙකට ගලපලා බලන්නට ඕන. ධම්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට පරිසම්පාදයට ගලපලා බලන්න ඕන. විනය කියලා කියන්නේ රාග විනය, දෝෂ විනය, මොහ විනයට ගලපලා බලන්න ඕන. මෙන්න මේ න්‍යාය වලින් තමයි අපි නිර්ණායක ඔස්සේ තමයි යම් කෙනෙක් කියන දෙයක් කොයිතරම් දුරට සත්‍යද කියලා අපි බලාගන්නේ. ඒ නිසා මේ උද්දෘත මේ අදාළ තැන් පරිශීලනය කරොතින් අපට ධර්මඥානයෙන් ඉහළට යන්න පුළුවන්. ඒ ධර්මඥානය අපට අපේ මානසික සුවය සඳහා හේතු වෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, වෙලාව තියෙනවා තව. ඔව් ඇහෙනවා. ඔය එකේ වැදගත් ප්‍රශ්නයක් අපි ඇත්තෙම කෙටියෙන් මේ දේශනය තුළ දෙයක විස්තර කරේ. දැන් අසුභයේ දැන් විශේෂයෙන්ම අපේ ශරීරය පාදක කරගෙන තමයි මේක හටගන්නේ. දැන් ශරීරයේ දැන් බාහිර දකින්නකොට අපිට මේක සුබ දෙයක් විදිහටනේ පේන්නේ. අනේ සුබ දෙයක් හැටියට පේන දේ ඇත්තෙම ඒකේ යථාර්ථය ඉස්මතු කළ දීම තමයි මේකෙන් කරන්නේ. දැන් ධාතු මනසිකාර්ය බලනකොට උදාහරණයක් දක්වනවනේ. හරියට හතරමං හන්දියේක සතෙක් ඝාතනය කළා. ඒ හතරමං හන්දියේ තියාගෙන හරකගේ සතෙකුගේ මස් විකුණනකොට අපට ඇතිවන්නේ නැහනේ මේ හරකගේ මස් කියලා නෙවෙනේ ඇතිවෙන්නේ අපට. ඒ හරකගෙන් ඒ සත්ව සංයමෙන් දුර වෙලා නැකේ වෙලාවේ තියෙන්නේ. මස් කියන හැඟීමනේ යන්නේ. ඒ වගේ දක්වනවා දැන් ශරීරයේ කුණප කොටස් ගැන හරියට කිසියම් මල්ලක දාපු විවිධ ධාන්‍ය වර්ග එක මල්ලක දාලා තියෙනවා නම් අන්න ඒ වගේ අපේ මේ ශරීරයත් මේ හැම නැමැති මේ මල්ලේ බහලමේ තියෙන ඔක්කොම ටික. ඉතින් ඒ ඇතුලේ තියෙන ඒවා එක එක බලනකොට අපට මේකේ සුබයි කියලා හිතුණා නම් ඒකේ අර අපි දැන් කියන විදිය කලකිරීමක් නෙවෙයි, අර නිබ්බිදා කියන විදිය ඒ කියන්නේ යථාර්ථය සැබෑ විදියට දකිනකොට ඒකේ තියෙන අර සුභ විපලාසිය දුර වෙනවා. විශේෂයෙන් අප මේ ශරීරයට තමයි බොහෝ විට බැඳිලා ඉන්නේ. කායනුපස්සනාවෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මෙන්න මේ ශරීරයේ යථා ස්වභාවය ප්‍රකට කරලීමයි කරන්නේ. අනේ නිසා තමයි අසුභේ සුභ සංඥාව දුරු කරනවා කියලා කියන්නේ. අසුභ දෙයක් වෙච්ච මේදී අපි සුභයි කියලා හිතාගෙන ඉන්නවනේ. ඒක අපි එතෙන්දී භෞතික මට්ටමෙන් විශේෂයෙන් ඕලාරික මට්ටමේ තියෙන සුභ සංඥාවේ දුරු කරන්නේ. එහෙම දුරු කරන අපි සතිපට්ඨාන භාවනාවට එනකොට මේ රූපේම සමුදයය දැකලා අපි බාහිර රූපයක් නොපැනෙන මට්ටමටම හිත දිනු කරගන්නවා අපි. නමුත් එතෙන්ට අපට එකපාරේ යන්න බැරි නිසා තමයි අපි මුලින් කායනුපස්සනාවෙන් පටන් ගන්නෙ. යම්කිසි කෙනෙකුට නුවණින් විශේෂයෙන්ම සුභග පුද්ගලයෙක් විදිහට නැත්තම් අපි කියන්නේ උද්ගටිසඤ්ඤ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බාහිර ආදාරු චීරිය පොකුසාති වැණියට බුදුරහාඳුරෝ බොහෝට දේශනා කළේ විදර්ශනා පූර්වංගම සමතේ. විපස්සනා ඔස්සේම ගිහිලා හිත සමාධිමත් කරන ක්‍රමයක් දේශනා කළා. සසරේදී ප්‍රඥාඉන්ද්‍රිය දිනු කරපු අයට. නමුත් අද අපට අද සහ ඉදත් එහෙමයි වැඩිපුර පිරිසක් සාමාන්‍ය මට්ටමේ බුද්ධියයි හිටියේ. එතකොට ඒයට අනුපූර ප්‍රතිපදාව දේශනා කළේ සීල සමාධි ප්‍රඥා කියලා. එතෙන්දී කායික වාචික සංවරය ඇති කරගෙන හිත සමාධිමත් කරගෙන නීවරණ අඩු කරගන්න තමයි අපි මේ කායනුපස්සන වඩන්නේ. කායනුපස්සනමෙන් කරන්නේ මෙන්න මේ අසුභ වූ ශරීරයේ පිළිබඳව තියෙන සුභ සංඥාව දුරු කරලීමයි කරන්නේ. ඒක සැබවින්ම තාවකාලිකව කෙලෙස් යටපත් කර ගැනීමක්. අවසාන නිස්සාරම නෙවෙයි. අවසානයේ විදර්ශනාට යනකම් දැඩිවම රාගය තියෙනම නම් දැඩිවම රූපය කෙරෙහි ඇලීමක් තියෙනවා නම් ඒක දුරු කිරීමටත් ඒ අරමුණම පාදක කරගෙන හිත සමාධිමත් කර ගැනීමත් සඳහායි මේක අපි වඩන්නේ. ඊළඟට වේදනුපස්සනා වඩනකොට අපට දුක්ඛී සුඛ සංඥාව දැන් අපි සැප විඳිනකොට අපට හිතෙන්නේ මේ සැප දිගටම තියෙන දෙයක් කියලානේ. මේ සැප පුද්ගලයාට අයිති සැපක් හෝ දුකක් හෝ ඒක දිගටම තියෙනවා කියලානේ අපට හිතෙන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ හැම මොහොතකම ඇස ආදී මේ ආයතන උපයෝගී කරගෙන ඇතිවන ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා ආදී වේදනා හට ගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ පස්ස සමුදයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන මෙනිම අවබෝධයත් එක්කම යාට එන්නේ මොකද්ද? අර වේදනාව සම්බන්ධයෙන් සිටිමිච්ච දුක්ඛේ සුඛ සංඥාව නැත්තම් මේ දුක් සහගත ස්වභාවයක තියෙන සැප කියන සංඥාව ටිකෙන් ටික දුර වෙලා යනවා. මේක අපි කැමති විදිහට පාලනය කරන්න බැරි නම් දුක සංඥාව කොහොමද දුකයි ප්‍රകൃතියෙම? සැප සංඥාව උනත් අපිට දිගටම පවත්වා ගන්න බැරි නිසා යදන ඉච්ඡන් තන් දුක්ඛං කියපු විදිහට ඒක දුක දින ගණිටමයි තියෙනවා. අන්න ඒ නිසා මේ දෙකම දකින කෙනා ඊට පස්සේ ස්මරස සමුදයන් තින්දලා ඔව් ස්පස්ස නිරෝධයන්තයට එනවා. දැන් අපිට දුක හටගන්නේ හටගත් ස්පර්ශයේ තවදුරටත් මේ මොහොතේ තියනවා කියලා තියෙන වැරදි හැඟීම නිසා තමයි අපි ඒ වේදනාව තුළ පිහිටලා ඉන්නේ. දැන් අපිට කවුරු හරි බැන්න කියලා කියමු. ඒ බැනපු දේ අපි මතක් කරනකොට අපට ඒ බැනපු පුද්ගලයා බැනපු දේ නැවතත් අපට ඒ විදිහටම සිහි වෙනවා. අපි හිතන්නේ ලෝකේ කොතන හෝ තැනක ඒ පුද්ගලයා ඒ විදිහටම ඉන්නවා කියලා ඒ පුද්ගලයා එකවරයි බනින්නේ. නමුත් අපි අවිද්‍යාව විසින් අපි නැවත නැවතත් එයාගෙන් බැනුම් අහනවා. අන්නේ වේදනාව පිළිබඳව තියෙන අනිත්‍යතාවයේ තේරුම් අරගෙන මේ වේදනාව ප්‍රකට කරගන්න ආකාරය තමයි වේදනුපස්සනාවෙන් කරන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව වඩනකොට ඒක ඊටාම සියුම් දෙයක් මේ හිත එක දිගටම තියෙන දෙයක් කියලා අපට හිතෙන්නේ. නමුත් මේ විඥානේ නැත්තම් හිත හැම මොහොතකම ඊතීමස්මින් සති දං හෝති ඊමස්මින් අසති දං හෝති කියපු විදිහට නැත්තම් අහුත්වා සම්බුතං හුත්වා අනුභවිස්සති පෙර නොතිවි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම මේක හේතු ඇති කලී හටගෙන නැත්තම් නාම රූප සමුදියා විඥාන සමුදියෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ අවබෝධය දැකලා විඥාන නිරෝධය තුලින් ඔහු නিত্য සංඥා දුරු කරනවා. අනිච්චේ නිච්ච සංඥා දුරු කිරීමයි වන්නේ. ඊළඟට ධම්මානුපස්සනා වඩනකොට චෛතසික පිළිබඳව අපි වඩන්නේ එතෙන්දී ස්පර්ශය නිසා හටගන්නා වූ මේ චේතනා ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනකොට ඒකෙත් සමුදය දැකලෝ ඒකෙදි වන්නේ අර අනාත්ම දෙහි තියෙන ආත්ම සංඥාව දුර්වල යනවා. දැන් චෛතසිකවල නිස්සභාවය දන්නේ නැති වෙනකොට අපි හිතන්නේ බාහිර පුද්ගලයෙක් දකිනකොටම අපි හිතන්නේ මේ පුද්ගලයෙක් මෙතන ඉන්නවා කියලා. එතකොට පුද්ගලයෙක් ඉන්නවා කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. ඒ මොහොතේ හේතු ඇති කල්ලි මේ සත්වයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සත්වයා කියන ස්කන්ධ පංචකය. ඒ හට ගන්නා වූ දේ එතනම නිරුද්ධ වෙනවා. ඒ වගේ මේක අත්විඳින අපි අපේ පැත්තෙන් අපි ඒ රූපය ගන්නවා නම් ඒ ගන්න සිතුවිලි මාත්‍රයත් මේ ස්කන්ධ පංචකයේ එකතුවක් ස්කන්ධ පංචකයේ නිරෝධයෙන් එතනම නිරෝධ වෙනවා කියලා අපි දකිනවා. දකින්න අර අනාත්ම වූ ස්වභාවයක තිමිච්ච ආත්ම සංඥාව ටිකෙන් ටික දුර වෙලා යනවා. මෙන්න මේ විදිහට තමයි සතර විපල්ලාසය ගැන අපිට කෙටියෙන් දක්වනවා නම් දක්වන්න පුළුවන්කම තියෙන්නේ. මේකයි මට නම් පුද්ගලිකව හිතෙන්නේ අපට එන්නෙන්නම අපි හරියට දහම තේරුම් අරගෙන ඒකටකින් අපි දහම හොඳට තේරුම් ගන්නට ඕන ඇහුම් කන් දෙන්න දීම සහ කියවීම ඒකටකින් අපි දැනුමෙන් දිනු වෙන්නට ඕන. අනිත් අතින් ඒ දැනුම අපි අවබෝධයක් කරා අපි විශේෂයෙන්ම භාවනා පැත්තට යොමු වෙනට ඕන. අපි බොහෝ විට මේ න්‍යාය විතරක් දැනගෙන දේශනා කරන්න උත්සාහ කරන්නේ. නමුත් එතනින් ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම අද යම් දේශනයක් කරනකොට ශ්‍රාවකයෝ හුඟා බුද්ධිමත් දැන්. ඒ අයට තේරෙනවා මේක දැනගෙන මෙයා වචන විතරක් පාඩම් කරගෙන කරුණු වශයෙන් කියන දෙයක්ද නැත්නම් මේ අන්සි අවබෝධයක් කරා යමින් ඉන්න කෙනෙක්ද කියන එක ඒගොල්ලෝ විමසලා බලනවා. අන්න එතෙන්දී අපට අපේ ප්‍රායෝගික ජීවිතයේ මේක හැකිතාක් දුරට අපි වඩන්නට ඕන. අන්නේ කරුණුත් එක්ක අපි ඉදිරියට යනවා නම් අපට ලෝක මට්ටමට එද්දී භාෂා ඥානය දිනු කර ගැනීම, ඒ සංස්කෘතිය හඳුනා ගැනීම, ඒවත් අපි මේ අතරේ කරන්න වෙනවා. ඒ පුද්ගලගේ ආකල්ප සම්පත්තිය, ඒ ඉන්න ඔඩියන්ස් එකේ ස්වභාවය, ඔවුන්ගේ වයස් ප්‍රමාණය, දැනුම් මට්ටම, ඒව ගැනත් අපි අවධානයෙන් ඉන්නට ඕන. ඒව ගැනත් අවධානයෙන් ඉඳිමින් අපට මේක කරනවා නම් මං හිතන්නේ දැන් තියෙන තාක්ෂණය මේ හැම කරුණුත් එක්කම මං හිතන්නේ අතීතයට වඩා අපට වර්තමානයේ මේ දහම ලෝකෙට ගෙන යන්න පහසුයි කියලා මට නම් පුද්ගලිකව හිතෙනවා. මොකද ඉස්සර හුඟා දුෂ්කර වුණා මේ කාරණයක් තේරුම් ගන්න. දැන් විශේෂයෙන්ම තාක්ෂණික ක්‍රම, පරිවර්තන ක්‍රම, සංනිවේදන ක්‍රම මේ හුඟාක් එක බලනකොට අපට කිසියම් දෙයක් ඉක්මනින්ම මූලාශ්‍රවට ළඟා වෙන්නත්, මූලික දේශන අහනටත්, ලෝකෙ ඉහෙලීම මේ දහම දේශනා කරන්න කවුද? ජාත්‍යන්තර මට්ටමින්, අනිත් එක දැන් තේරවාදී බුදුදහම කියන මට්ටමින් අද නැත්තේම ලෝකෙ අද ඊට වඩා ගැඹුරට ගිහිල්ලා අද ඔක්කොම රෙෆරන්ස් ටික එකට තියාගෙන දැන් සංස්කෘත මූලාශ්‍ර මොනවද, මහායාන මූලාශ්‍ර මොනවද, තිබ්බතයේ මූලාශ්‍ර මොනවද, චීන මූලාශ්‍ර මොනවද සියල්ලක්ම එක ලයින් එකකට තියාගෙන තමයි අද වර්තමානයේ ඉහළටම අධ්‍යයනය කරන විද්වතුන් බුදුදහම අධ්‍යයනය කරන්නේ. එතෙන්දී එක තැනකට කියන කොටු වෙලා නැහැ. වඩාම පැරණි මූලාශ්‍රයේ තියෙනන් එතෙන්ට යන උත්සාහයක් කරනවා. ඒක ටිබෙට් භාෂාවෙන් වෙන්න පුළුවන්, චීන භාෂාවෙන් වෙන්න පුළුවන්, සංස්කෘත වෙන්න පුළුවන්, නේපාල භාෂාවෙන් වෙන්න පුළුවන්. ඒ සියල්ලක් මෙතන තියාගෙන අධ්‍යයනය කරන කාලය. තුලනාත්මක අධ්‍යයනයේදී විශේෂයෙන්ම මූලාශ්‍ර වලටම ගිහිල්ලා ඒ මූල භාෂාවන් ඉගෙනගෙන අද විශාල අධ්‍යයනයක් කරන කාලයක්. ඇත්තට මේක දැනුමට විතරක් නෙවෙයි, ඒක ප්‍රායෝගිකව කරන කාලයක්. ඉතින් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ දහම තුල ඉදිරියට යද්දී විශේෂයෙන්ම සමති දර්ශනා දෙකෙන් අපි ඉදිරියට යන්නටම ඕන. මොකද ඒ සමාධියෙන් දිනු වෙච්ච පමණට තමයි මේ කියන ධර්මකාරණ අපට අහනකොට උනත් තේරෙන්නේ. අපේ හිතේ නීවරණ හුඟක් බහුල වෙනකොට අපට මේ කියන කරුණක් උනත් එච්ච නැත්තෙම හිතට වදින්නේ නැහැ. අනෙත් දේ තමයි ඒ චිත්ත සමාධියෙන් තමයි අපට මේ ධහමේ ආධ්‍යාත්මික සුවය ලැබෙන්නේ. අන්නේ සුවය අත්විඳින්මින් තමයි මේ ගමන යන්න ඕන අපි. එතකොට අපට අර අපේ ඉන මොටිවේෂන් එක මේ සෙල්ෆ් මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඒක අපිට බාහිර දේවල් වලින් අනිත්‍යයේ ප්‍රශංසා වලින් හෝ වෙනැගීමකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ බාහිර දෙයකින් අපිට ලබා ගන්න ප්‍රශංසා ලාභ ප්‍රයෝජන බොහොම తాවකාලිකයි. ඊට වඩා අපි නිතරම උත්සාහ කරන tone මේ ධහම තුළින්ම විශේෂයෙන් සතර සතිපට්ඨානය පාදක කරගෙන සමති දර්ශනා දෙකෙන් හැකිතා ගැඹුරට යන ගමන් තමයි මේ අධ්‍යයනයන් මේ සාකච්ඡා ආදියත් අපි සියලක්ම සිදු කරන්න ඕන. එහෙම අපි ඉදිරියට ගියොතින් අතීතේ කලකට වඩා සේවයක් සහ වැඩිපුර පිරිසක් මේ දහමට රැගෙනේම අපට කරන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි හැම පැත්තෙම අපේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ දැනුමෙන්, භාවිතෙන්, දර්ශනෙන්, ප්‍රායෝගිකත්වයෙන් මේ හැම දෙයකින්ම අපේ ඉදිරියට දිනු වෙනට ඕන. ඒක ලොකු ශක්තියක් වෙනවා. ඒ අතරින් අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපි යෝනෝන අපට උදව් කරගන්න පුළුවන් මට්ටමින් අඤ්ඤමඤ්ඤ වචනෙන් අඤ්ඤමඤ්ඤ වුට්ටාපනෙන් කියපු විදිහට ඕනෝන්ගේ වචනෙන් පිහිට වෙමින් ඕනෝන් නගා සිටුවමින් අපි අනිත් ඇහැට මේ උදව්ව කරගන්න ඕන. මොකද හැම කෙනෙක්ම හැමදේම දන්නේ නැහනේ. භාෂා ඥානෙ තියෙන එක කට්ටියක්. ධර්මඥානෙ තියෙන තව සමහර අය. පිරිසක් අභිධර්මයේ දන්නෝ. සමහර අය විනය පිළිබඳ ප්‍රවීණයන්. ඉතින් අපි ඕනෝන් ඉන්න අය මේ දැනුම ඕනෝන් හුවමාරු කරගනිමින් ඕනෝන් කෙරෙහි මෛත්‍රී සහගතව යන්න ඕන ගමනක් මේක. එහෙම ගියොතින් අපට මං හිතන්නේ ලෝකෙට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. නැහැනේ තව ඒකකට මට සම්බන්ධ කරගන්න කාරණා තුනක් තියෙනවා. මොකද වර්තමාන කිසි පරම්පරාවක් තමයි රැකගන්න අපි ඉදිරියට යවි අනාගතයේ පරිදාය අපි පරම්පරාවක් එක්ක දැන් ප්‍රජානවත්යේ හාමුදුරනේ ඒකේ ලොකු ඇත්තක් තියෙනවා. ඒක හරි හාමුදුරු කියන එක. මොකද ස්වභාවයෙන් ගත්තොත් ලෝක ධර්මතා ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අද දක්වා බලනකොට සාමාන්‍ය ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ලෝක විග්‍රහය අනුව ගත්තොත් ලෝකේ පිරිහෙන කාලෙක. ආයුෂ ටිකෙන් ටික අඩු වෙන කාලෙක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ආයුෂ පිරිහෙනවා කියන ගුණධහමලුනුත් පිරිහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පරමායුෂ අවුරුදු 100යි. ඒකට අවුරුදු 100ට එක ගානේ අඩු වෙලා දැන් 126ක් ගිහිලා දැන් පරමායුෂ අවුරුදු 74 මට්ටම දක්වා ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි ලෝකේ ස්වභාවය. මේක අපට වළක්වන්න බෑ. මේක දැන් ලෝක යන විදිය. නමුත් අර අපි කියන්නේ අන්ධකාරයට සාප කරනට වඩා එකපහනක් හරි දල්වන එක හොඳයි කියලා. ඉතින් අපි මේ ලෝක ප්‍රවණතාවය තේරුම් අරගෙන අපි දක්ෂ වෙන්න ඕන මේ අන්තිම මොහොතේ හරියින් අපිත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අරගෙන ලෝකෙට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න. අපි කලකිරෙන හොඳ නැහැ. මොකද ඇත්තටම අපි කෙනෙක් ධර්මයෙන් ඈත් වෙනවා නම් අපි ඒ කටියට අනුකම්පාවෙන් දක්වන්නට ඕන. කිසියම් කෙනෙක් ධර්මයෙන් ඈත් වෙනවා කියන්නේ මැත්තෙන්ම තව තවත් දුකටපත් වෙනවා කියන එක. ඉතින් අපි ධර්ම රකින්නේ නැහැ කියලා හෝ ධර්මයෙන් ඈත් වෙනවා කියලා හෝ කෙනෙක්ගේ කමනාප වීම නෙවෙයි අපි ඇති කරගන්න ඕන. අපි ඒගොල්ලන්ට තවත් අනුකම්පා කරන්න ඕන. නමුත් ඉතින් අපට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් නිතරම අපේ තමන්ගේද මම හිතන්න ඕන මගේ ආධ්‍යාත්ම දියුණුව මං ඉහිලිම තියාගන්න ඕන කියලා. තව කෙනෙකුත් ධර්මර ටිකක් හරි කැමති නම් ධර්මඥානයක් තියෙනවා නම් තමන් ඉහළම ධර්මඥාණයෙන් පුහුණුවෙන් ඉන්න ගමන් තමයි ලෝකේට අපි දෙයක් කරන්න ඕන. නමුත් අපි බොහෝ විට දකින දේ තමයි අපේ වැඩ කටයුතු අතපසු කරගෙන අපි ලෝකෙට දෙයක් කරන්න යනවා. ඊට පස්සේ ලෝකයෙන් ප්‍රයෝජන ගන්න නැතුනම අපි කලකිරෙනවා අපි නේද? නමුත් ඒක නෙවෙයි වෙන්නට ඕන. නිතරම අපි දිනු වෙන එකම තමයි ලෝකෙට කරන යහපත. ඒක අපි දැඩිවම විශ්වාස කරන්න ඕන. අපි හැමදෙනාම පුද්ගලිකව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙන් අපි දිනු වෙන්නට ඕන. ඒ දිනු වෙන ගමන් හරියට කලයක් පිරීලා ඒ පිරිච්ච කලේ ඉතුරු වතුර ටික ඕනේ බැහැරට යන්න. අපිත් ඒ වගේ අපි දැනුමෙන් භාවිතයෙන් ප්‍රතිඵලවලින් අපි පිරෙන ගමන් තමයි ඒ ඉතුරු ටිකෙන් ලෝකයට දෙන්න යන්න ඕන. දැන් අපි බොහෙට දගන්නේ දකින්න දෙයක් තමයි පොහේ කිට්ට වෙනකොට අපි පුස්තක අටේ වෙලා පොත්පත් බලනෝනේ සූත්‍ර කියවනවා. පොහෙට මනක් කියන්නේ. නමුත් එහෙම නෙවෙයි නැත්නම් වෙන්න ඕනනේ. අපි දිනපතාම අපි පුස්තකාල පරිශීලනය කරන්න ඕන, ත්‍රිපිටකය පොත් ටික බලන්න ඕන. තමන්ගේ විහාරස්ථානයේ ත්‍රිපිටක පොත් තියෙන තැන ඉතාම ලස්සනට පිරිසිදුට තියෙන්නට ඕන. එතන මේසයක් තියලා, ටේබල් ලෑම්ප් එකක් තියලා නිතරම පොත්පත් ගන්න පුළුවන් විදිහට එතන හදලා තියන්නට ඕන. එතන ශබ්දකෝෂ පාලි සිංහල, පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂ කීපයක් තියලා ඒක විහාරස්ථානයක ප්‍රධානතම දේ බවට පත් වෙන ඕන ත්‍රිපිටකය. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වගේම කියලා හිතන්නට ඕන. ඒ ත්‍රිපිටක පොත් ටිකක් කබඩ් ලොක් කරලා තිබුණා හරියන්නේ නැහැ. ඒව නිතරම ගන්න පුළුවන් විදිහට තියලා තියන්නට ඕන. පිටායට නෙවෙයි විශේෂයෙන් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඒ පොත් ටික නිතරම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ ඒකට යන්නට තමන්ට අවකාශ තියෙනට ඕන. Thank you. ඇත්තෙම දැන් දුෂ්කරතා තියෙනවා, ප්‍රතිපත්තිවල රූක්ෂ සරල ගති තියෙනවා. ඒක අතීතෙත් තිබුණා, ඒක වර්තමානෙත් එහෙමයි. ඒක සාමාන්‍ය දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා කාශ්‍යප හාමුදුරන් වහන්සේ වැනි රහතන් වහන්සේලා දුතාංග ධාරියව හිටියා. සමහර ස්වාමින් වහන්සේලා සාමාන්‍ය විදියට දාන බාර අරගෙන, සිවුරු පිරිකර බාර අරගෙන වැඩ සිටියා. එතකොට මේ ප්‍රතිපදාවන් වලදී බුද්ධ කාලය ගත්තත් වෙනස්කම් තිබුණා. සමහර ස්වාමින් වහන්සේලා සංචාරක ජීවිතයක්ම ගත කළ දිගටම, ඒ වගේම තවත් සමහර ස්වාමින් වහන්සේලා එක තැනක දිගට හිටියා. දැන් විනය පිටකෙම බැලුවම අපට පේනවනේ, දැන් ගබඩා පාලක දක්වාම ඒ විවිධ තනතුරු තියෙනවා මේ විනය තුල. එතකොට තුන් සිවුර මතින් සංචාරක ජීවිතයක් ගත කරපු පින්නපාතයන් යැපිලි හිටිය ස්වාමීන් වහන්සේ හිටිය වගේම මේ ආරාමික ජීවිතයේ ස්ථාවර කර ගැනීමේ වැඩපිළිවෙලකුත් යතරේ තිබ්බා. අන්න එහෙම තිබ්බ නිසා තමයි ඇත්තටම අද දක්වා මේ දහම විශේෂයෙන් ත්‍රිපිටකය අපට ලැබුණේ. ඒ එක එක මට්ටම් වලින් ස්වාමින් වහන්සේලා තමන්ගේ වගකීම් බාර අරගෙන වැඩ කරපු හේතුවෙන්. ඒ නිසා හැම දිනාටම පින්ඩපාතේ චාරිකාව යන්න කියලාවත්, හැම දිනාටම විහාරස්ථාන වල ඉන්න කියලාවත් එහෙම එකක් නැහැ. මූලික ප්‍රධාන ශික්ෂාපද අපි රැක ගන්න ගමන් අපේ අතරේ වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් නිසාම තමයි ඇත්තටම අසුමා ශ්‍රාවකයන් වුණත් නිර්මාණය වුණේ. එක එක හැකියාව වෙනස්, ආකල්ප වෙනස්, ඒ නිවන් මාගේ ගමන් කිරීම සහ ඒ ප්‍රතිඵල ලැබීමේ දක්වාම යන ගමන් මාගේදී සහ ප්‍රතිඵල ලැබීම ගත්තත් ඒ අතරේ ශ්‍රාවකයන්ගේ විවිධ වෙනස්කම් තිබුණා. ඒ වෙනස්කම් නිසාම තමයි මේ ශාසනය ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනස්කම්ුත් අදත් මේ සමාජය තුළ තියෙනවා. ඒ වගේම කාලානුරූපෝ යම් යම් පාරිසරික, දේශපාලනික, ආර්ථිකයේ සංනිවේදන, තාක්ෂණික වෙනස්කම්ුත් තියෙනවා. ඉතින් මේව සියල්ලක්ම අපි තේරුම් අරගනිමින් තමයි අපි හැමදෙණෙක්ම ඉන්නේ. දැන් අපි තාක්ෂණය ගත්තත් අද මේ තාක්ෂණය මේවා අපි පරිහරණය කරන නිසානේ අපි මෙහෙම බණක් වුණත් මේ ලෝක රටවල් කීපයක ඉන්නයි අපි මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒව වැරදි දේවල් නෙවෙයි, ඒවා අපි දහම වෙනුවෙන්ම යොදා ගන්න දේවල්. අපි අපේ ජංගම දුරකථනයේ අපි ත්‍රිපිටකයේ අටුවා ඇතුලේ සියලුම රෙෆරන්ස් ටික අපි තියාගෙන අපට අද පොතපත පරිශීලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අපි දක්ෂ වෙන්නට ඕන නියම දහම පැත්තට යොමු කරගන්න. ඉතින් එතෙන්දී විවිධත්වයන් තියෙනවා, හැම දෙයක්ම එකම මට්ටමේ නෑ. අඩුපාඩුකම් තියෙනවා, කෙලෙස් තියෙනවා. අපි හැම දෙනාගේම එක එක මට්ටම් වලින් කෙලෙස් තියෙනවා. ඉතින් අපිට හැම දෙනාගේම එකම මට්ටමක් බලාපොරොත්තු වෙන්න බෑ. වඩාම හොඳම දේ තමයි මට නම් හිතෙන්නේ, අපට යම් කිසි දෙයක් තේරෙනවා නම්, මට යම් කිසි දෙයක් තේරෙනවා නම්, මම මට කරන්න පුළුවන් උපරිමයෙන් ඒක මේ මොහොතේ පුහුණු කරන්න ඕන. මේ ස්වාමීන් වහන්සේලාට තමන් දන්න දෙයක් මේ මොහොතේ තියෙනවා නම්, තමන්ට පුළුවන් උපරිමයෙන් ඒක මේ මොහොතේ කරන්නට ඕන. අපි කවුරුත් එහෙම හිතුව මං හිතන්නේ ওই ගැටළු මොනවාක්වත් තියෙන්නේ නැහැ අපට. අපේ දැනුමෙන්, අපේ පුහුණුවෙන්, අපේ සේවෙන් අපි හැම දිනෙකම අපිට කරන්න පුළුවන් උපරිමයෙන් කරමු. කරනකොට ඒ අතරේ වෙනස්කම් තියෙනවා. ඒක එදත් තිබුණ ලෝකේ අදත් තියෙනවා. ඒවා අපට ඇත්තෙම කතා කරලා කියලා කවදාවත් අවසන් කරන්න බෑ. ඒ ගැටළු ප්‍රශ්න සාසනික වශයෙන් ගත්තත්, පුද්ගලයන් වශයෙන් ගත්තත්, ඒව සාමාන්‍ය දේවල් ලෝකේ. ඒ අතරින් අපි දක්ෂ වෙන්නට ඕන. මේ දහමෙන් අපි ප්‍රයෝජන ගන්න ගමන් අනාගතයටත් මේ දහම ඉතුරු කරලා අපේ යුතුකම අපි කරන්න. දැන් මකහදේව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මකහදේව සූත්‍රයේ සඳහන් වෙනවා, ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයෙක් වෙන්න එපා කියලා. ඒ කියන්නේ මේක රිලේ තරගයක් වගේ, මේක රිලස් එකක් වගේ. මේක අපි බැටන් එක අපේ අතෙන් ඊළඟ පරපුරට අපි දායාද කළොන අපේ ගමන අවසන් කරා. ඉතින් අපිත් මේක දහමෙන් ඉදිරියට යන ගමන් අපිත් මේක අනාගත පරපුරට සුරක්ෂිත කළා අපි අපේ යුතුකම කරන්න ඕන. දැන් විශේෂයෙන් මේ හාමුදුරුවෝ දන්නවා ඇති, දැන් බටහිර සහ යුරෝපයේ ඉන්න බොහෝ දෙනෙක් හාමුදුරුවෝ මේ රටවල ඉපදෙච්ච අය. දැන් සූත්‍ර සෙන්ට්‍රල් කියන හැම ඒ වෙබ්සයිට් එකේම කරන හාමුදුරුවන්ලා බැලුවොත් විශාල කැපවීමක් කරන මේ කට්ටිය. ඉතින් මේ තියෙන සමාජ ආර්ථික සංස්කෘතික වාතාවරණය තුළ ඉඳගෙනම ඊයට කරන්න පුළුවන් ඉහළම දායකත්වයක් දක්වන මේ කට්ටිය. ඒ අතරේ මගතොටේ දියදී හොරහතුරන්ට අහු වීම, ඒක අද විතරක් නෙවෙයි, ඒක බුද්ධ කාලෙත් තිබ්බ එක. දැන් ඒ හාමුදුරන්ගේ ජීවිතය හරි බේරලා තියෙනවා. දැන් සමහර තැන්වල දැන් හාමුදුරන්ගේ ජීවිතවලට හානි වෙච්ච තැන් කොච්චර තියෙනවද බුද්ධ කාලේ? ඇතැමිට සිවුරු ටික හොරා ගන්න දේවල් ඒ කාලේ හැටියට සිවුරු පිරිකර බොහොම දුෂ්කර දේවල් ඇඳුමක් කියන එක. ඉතින් ඒ වගේ පොඩි දේවල්ට උනත් ජීවිත හානි කරපු අවස්ථා බුද්ධ කාලෙත් තිබුණා. ඉතින් ඒක ලොකුවට අපි ඒක හිතන හොඳ නැහැ ඇත්තෙම. ඊට වඩා අපට මේ තියෙන අද තියෙන තාක්ෂණයෙන් පහසුකම් වලින් අපට කරන්න පුළුවන් උපරිම දේ අපි හැම දිනෙක මේකට කරමු. එතකොට මම හිතන්නේ ප්‍රශ්න අපට හුඟක් විසඳ ගන්නත් පුළුවන්. හොඳයි, වෙනත් ප්‍රශ්න තියෙනවද තව කාගේ හරි? ධර්මයට අදාළම ගැටලු. හොඳයි, බොහොමත්ම පිං සියලුම ස්වාමීන් වහන්සේලාට. ඉතින් අපට සතුටුයි අපේ රටේ ඉපදිච්ච ආන්දරණ වහන්සේලා ලෝකයට වැඩම කරලා ඉතින් ලෝක මට්ටමේ සේවයක් කරන මේ අවස්ථාවේදී අපට මේ නවීන තාක්ෂණයේ ඔස්සේ හොමුණ ගැහිලා මේ වගේ දහම් දැනුම බෙදා හදාගන්න ලැබීම අපේ භාග්‍යයක් කොට සලකනවා. ඉතින් විශේෂයෙන්ම අපි අගය කරන්න ඕන මේ ආන්දරණ වහන්සේලාගේ තියෙන උනන්දුව පිළිබඳව. ඉතින් හැමදෙනා වහන්සේම දහමට තියෙන කැමැත්තෙන්, විනයට තියෙන කැමැත්තෙන්, සාස්ත්‍රයේ හැඟීමෙන්, ලෝකයේ කෙරෙහි මෛත්‍රියෙන් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒ සියලුම කටයුතු අපි බොහොමත්ම අගය කරනවා. ඉතින් අපි දන්නවා ඇත්තටම ශ්‍රී ලංකාවෙන් බැහැරට ගියාට පස්සේ අපට හුඟා දුෂ්කරතාවලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඉතින් ඒ සියලු අභියෝග ජයගෙන මේ කරන කටයුතු අපි බොහොමත්ම අගය කරනවා. ඉතින් අපි දන්න වසර ගාණක් මේ වගේ රටවල හිටපු නිසා විවිධාකාර දුෂ්කරතාවලට මුහුණ පාන්න ගමන් තමයි මේ හාමුදුරුවන්ලා මේ සේවය කරගෙන යන්නේ. ඉතින් එවැනි පසුබිමක මේ වගේ උසස් සේවයක් ශාසනයට කරන විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා ඒක ත්‍රිපිටකය ආරක්ෂා කළ දීපු, ඒ ත්‍රිපිටකය ධර්මයේ ලෝකයට දීපු රටක් විදියට, ධර්මද්වීපයක් විදියට සලකන ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේ විදියට මේ ධර්ම ලෝකයට රැගෙන යාමේ ලොකු වගකීමක් අපේ තියෙනවා. ඒ වගකීම තමයි මේ ස්වාමීන් වහන්සේලාත් මේ සිදු කරන්නේ. ඉතින් ඒ කටයුතු තව තවත් හොඳින් සිදු කරන්නට මේ උතුම් දේශනාව තුළින් අපි ජනිත කරගත්ත අවශ්‍ය කුසලයක් ස්වාමීන් වහන්සේලා හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි මේ සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයම් පන්තාච නින්බයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තෝ සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනා වහන්සේටම නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තුනුරුවන් සරණයි.